දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනත සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනත සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනත සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි අද අපි මජ්ඣිම නිකායට අයිති සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ දේශනාව සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකක් සඳහන් වෙනවා. එකක් මජ්ඣිම නිකායේ, ඊළඟට විස්තරාර්ථව සඳහන් වෙනවා දීඝ නිකායේ. මජ්ඣිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය තමයි අද අපි ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ මේ 45 අවුරුද්ද පුරාවට උන්වහන්සේ කළේ මේ සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර යුද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ අවබෝධයට උපකාරී වන බෝධිපාක්ෂික ධර්ම දේශනා කිරීමයි කියලා උන්වහන්සේ වදාළ දෙසුමක් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේ මේ සිහිය පිහිටුවීම ගැන තමයි මේ දේශනාවල උගන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් එක බ්‍රාහ්මණෙක් කැවිල්ල ඇහුවා, ඔබ දන්නවා ඒක, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස වෙන්වෙන් විෂය අනුභව කරන, වෙන්වෙන් ගෝචර විෂය ඇති ඉන්ද්‍රියන් පහක් තියෙනවා කිව්වා. ඇස, කන, නාසය, දිව, කය. මේ ඉන්ද්‍රියන් පහට මේ වෙන්වෙන් ගෝචර විෂය කියලා කිව්වේ ඇසින් ශබ්දහන්න බෑ. ඇසින් කරන්නේ රූප දැකීම. කනින් තමයි ශබ්ද අහන්නේ, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ, දිවෙන් රස දැනගන්නේ, ශරීරයෙන් පහස. එතකොට ඒ ඒ ආයතනෙට ඒ ඒ විෂය ගෝචර විෂය. ඉතින් මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට මනස කිව්වා. ඒ කිව්වේ මනසේ ක්‍රියාකාරීත්වයක් තිබුණ නැත්නම් මේ ඇසෙන් වැඩක් නැහැ. ඇසකින් කරන ක්‍රියාව කෙරෙන්නේ නැහැ. මනසේ ක්‍රියාකාරීත්වය තිබුණ නැත්නම් කණෙන් වැඩක් නැහැ. ඇස, කන, නාසය, දිව, කය කියන මේ හයේම ක්‍රියාකාරීත්වයට බලපාලා තියෙන ප්‍රධාන දේ මනස. ඊට පස්සේ ඇහුවා මනසට තියෙන පිළිසරණ කුමක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මනසට තියෙන පිළිසරණ සිහිය. එතකොට මේ ඇසකන නාසයේ දිව කය කියන ඉන්ද්‍රිය පහට පිළිසරණ මනසයි. එතකොට මනස පිළිසරණ කරගත්තු මේ ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය තියෙනවා නම් එතකොට ඉන්ද්‍රිය පහට ප්‍රධාන මොකක්ද? මනසයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මනෝ පුබ්බංගම ධම්මා. මේ සෑම දෙයකටම කුසල් වලට අකුසල් වලට ඒ පූර්වාංගම මූලිකව ඉදිරිපත් වෙලා තියෙන්නේ මනස. එහෙනම් දැන් අපේ ජීවිතය තුළ අපි කරන කියන දේවල්, කතා බස් කරන දේවල්, ඊළඟට වචනින් කතා කරන දේවල්, කයින් ක්‍රියා කරන දේවල්, මේ සෑම දෙයකම මොකක්ද මුල් වෙලා තියෙන්නේ? මනස. එතකොට මනස මුල් වෙලා නම් තියෙන්නේ පදුට්ට මනස. දූෂිත මනසින් වැඩ කරන්න වුණොත් මොකද වෙන්නේ? ඒකේ ක්‍රියාව දූෂිත වෙලා යනවා. එතකොට පසන්න මනසින්, පහන් සිතින් වැඩ කරන්න වුණොත් ක්‍රියාව යහපත් වෙනවා. එහෙමනම් මේ මනසට එකතු වෙන දේ අනුව නම් ඒක සිද්ධ වෙන්නේ. එහෙමනම් මනසේ තමයි මේ ප්‍රධානම කාරණාව කෙරෙන්නේ. ඉතින් සිහිය පිහිටවන්න කියනකොට, එහෙනම් ඒ සිහිය යම් කිසි කෙනෙක් පිහිටෙව්වොත් ඒක කුමකට පිළිසරණද? මනසට පිළිසරණයි. එහෙමනම් මනසට පිළිසරණ වූ දෙයක් තමයි සිහිය. එතකොට යම් කිසි කෙනෙක් සිහිය පිහිටුවා ගන්න කල්පනා කළොත්, ඒ සිහිය පිහිටුවා ගැනීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට තමයි සිහිය පිහිටවන්න තියෙන්නේ. මොකද සිහිය අයිති වෙන්නේ වීරියට. බුදුරජාණන් වහන්සේ සම්මා වායාම කොටසට තමයි සිහිය ඇතුළත් කරලා තියෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියන කොටසට. එතකොට සමාධි කියන කොටසට තමයි මේ සිහිය අයිති. සම්මා වායාම, ඒ කියන්නේ මනාකොට වීරිය ගන්නකොට සම්මා සතිය යහපත් ලෙස සිහිය පිහිටනවා. එතකොට තමයි අකුසලයන්ගින් බැහැර වෙලා කුසලයේ සිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න, මේ අපි නිකන් සිහිය පිහිටන්න සිහිය පිහිටන්න කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට සිහිය පිහිටවන්න ඕනේ. ඒ උන්වහන්සේ මේ සිහිය පිහිටවන්න කියලා තියෙන ක්‍රමයේ තුල සිහිය පිහිටියොත් අකුසල් දුර වෙනවා. මොකද සිහි දෙකක් තියෙනවනේ, මිච්ඡා සති, සම්මා සති. මිච්ඡා සති කියලා කියන්නේ ඕනම දෙයක් සම්බන්ධයෙන් අකුසල පාක්ෂික දේවල් සම්බන්ධයෙන් මෙනෙහි කර කර, කල්පනා කර කර, හිත හිත ඉන්නත් කෙනෙකුට පුළුවන්නේ. එතකොට ඒ අකුසල පාක්ෂික දේ ගැන හිත හිත ඉන්නකොට ඔහු තුළ වැඩෙන්නේ මිත්‍යා සිහිය. එතකොට මිත්‍යා සංකල්පවලට, මිත්‍යා වාචාවලට, මිත්‍යා කර්මාන්තයට, මේ හැම දෙයකට මේ මිත්‍යා සිහිය. ඇයි හිතට පිළිසරණන්නේ මේ සිහිය? සිතට පිළිසරණ වෙන්නේ කුසල පාක්ෂික, කුසල් වැඩෙන්න උදව් වෙන සිහිය. ඉතින් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදේ වාසය කරද්දී කම්මාස ධම්ම කියන නියම් ගමේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ දේශනාව වදාළේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, මේක තමයි තියෙන එකම මාර්ගේ, එකම ක්‍රමේ. සත්තානං විසුද්ධියා, සත්වයන්ට පිරිසිදු වෙන්න තියෙන්නේ මෙච්චර. ශෝක පරිද්දවානං සමතික්කමාය, ශෝක වැළපීම් වලින් ඉක්ම යන්න නම් මෙච්චරයි තියෙන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කායික දුක්, මානසික දුක් නැති කරගන්න නම් මෙච්චරයි තියෙන්නේ. ඥායස්ස අධිගමාය, ජීවිතාවබෝධය ලබන්න නම් මෙච්චරයි තියෙන්නේ. නිබ්බානස්ස සච්චිකිරියාය, රාග දේශ මෝහ නැති බව සාක්ෂාත් කිරීමට, නිවන සාක්ෂාත් කිරීමට මෙච්චරයි තියෙන්නේ කිව්වා. එහෙනම් සිතට තමයි මේ පිළිසරණ ඕන. සිතේනේ මේ ඔක්කොම හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි මාර්ගය කිව්වා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන, ඒ කියන්නේ මේ සිහිය පිහිටවීමේ ආකාර හතර. පතමේ චත්තාරෝ, කුමක්ද මේ හතර? ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සි විහෙරති. මහණෙනි, භික්ෂුව මේ ශාසනයේ කය ගැන, කය ගැන කායානුපස්සනාවෙන් වාසය කරයි. දැන් කය ගැන අපි එක එක ක්‍රමයට ලෝකේ බලනවනේ. කය ගැන කල්පනා කරන ක්‍රමයට නෙමෙයිද අපිට රාග ද්වේෂ ආදී හටගන්නේ. ඒතර මෙතන කියන්නේ කොහොමද ආතාපි. එයාට තියෙන්න ඕනේ අදන් කෙලිස් තවන කියන්නේ කෙලිස් කියලා කියන්නේ දැන් අපිට ඇති වෙන අකුසල් ආසාවල් මේවා ඇති වෙනකොට අපිට ඒක යටපත් කරගෙන තමයි සිහිය පිටවන්න තියන්නේ හිත කැමති නැහැ. හිත පුරුදු වෙලා ඉන්නේ මේ කෙලෙස් උපද්දවන වැඩේට තමයි හිත පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම හිත එක එක අරමුණට හිත යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ අර මේ උන්වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ වඳුරේ අත්තක් අල්ලගෙන ඒ අනිත් අත්ත ඒ අල්ලගත්තු අත්ත අතහැරලා ඊළඟ අත්ත අල්ලනවා වගේ තමයි කියනවා මේ හිත අරමුණෙන් අරමුණ පැන පැන යන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ හිතේ ඒ ස්වභාවය මැඩගෙන තමයි කෙනෙකුට මේක දිගටම ඔව් කය කෙරෙහි කායානුපස්සීව වාසය කරන්න තියෙන්නේ. ආතාපි කෙලිස් තවන වීරිය යුක්තව සම්පජානෝ සම්පජානෝ කිව්ව නුවණින් යුක්තව ආතාපි කිව්ව කෙලිස් තවන වීරියට වීරියක් ඕනේ හිත අකමැති. දැන් හිත පුරුදු වෙලා තියෙන්නේ ආස්වාද විඳින්නනේ රාගාරමුණ මෙනෙහි කර කර ආස්වාද විඳින්න පුරුදු වෙලා තියෙනවා. දේශාරමුණ මෙනෙහි කර කර ආස්වාද විඳින්න පුරුදු වෙලා තියෙනවා. මොහ අරමුණ මෙනෙහි කර කර ආස්වාද විඳින්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ පුරුද්ද කඩන්ඩ අකමැත්තෙන් තමයි වීරිය කරන්න ඕනේ. ඒකටයි කියන්නේ කෙලෙස් තවන වීරිය. කෙලෙස් තවන වීරියෙන් සම්පජානෝ මනා සිහිනුවණින් සතිමා ඔව් හොඳට සිහිය ඇතුව විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ ජීවිතය තුල හට ගන්න ලෝභ දේශාදිය බැහැර කොට දුරු කොට ඒ කියන්නේ එහෙනම් මේ හිතේ ලෝභය හටගත්තොත් ඒ වෙලාවට සිහිය වඩන්න බෑ. හිතේ දේශයක් හටගත්තොත් සිහිය වඩන්න බෑ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ සිහිය වඩා ගැනීම පිණිස නැත්නම් සිහිය දියුණු කර ගැනීම පිණිස අපිට තියෙන බාධාවක් තමයි ලෝභයත් ද්වේෂය. එතකොට මේ ලෝභ ද්වේෂත් බැහැර වෙන විදියට අපි උපක්‍රමශීලීව කටයුතු කරන්න වෙනවා. එහෙම තමයි කියනවා කය ගැන කායානුපස්සනාවෙන් බලන්නේ. ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති. අපිට ඇති වෙනුනේ කායික මානසික වේදනා විඳීම් ඇති වෙනවා. එතකොට සැප විඳින් ඇති වෙනවා දුක් විඳින් ඇති වෙනවා උපේක්ෂා සහගත විඳීම් ඇති වෙනවා. මේ විඳීම් ඇති වෙද්දී වේදනානුපස්සනයි විඳීම් පිළිබඳව නුවණින් දකිමින් වාසය කරනවා. හැබැයි ඒ වාසය කරන්නේ තර විදියට ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්තව සම්පජානු මනා නුවණින් යුක්තව සතිමා මනා සිහියෙන් යුක්තව විනය ලෝකී අභිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් දෙක දුරු කරගෙන දැන් ඇලීම් ගැටීම් දෙක අපිට තියෙන්නේ. එතකොට මේක දුරු කරගෙන වාසය කරන්න කොච්චරනම් පින් බලයක් ඒ කෙනා තුල තියෙන්න ඕනද? චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එයා සිතගෙන චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මනා නෝණින් යුක්තව මනා සිහියෙන් යුක්තව ඇලීම් ගැටීම් දෙක දුරු කරලා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් කියලා එතන කිව්වේ මේ විදර්ශනාව වැඩෙන්න උපකාරී වෙන ධර්මයන් ගැන. පංච උපාදානස්කන්ධ ආයතන ඊළඟට පංච නීවරණ මේ ආදී ගැන පොද කල්පනායෙන් වාසය කරනවා අර විදිහටම. දැන් මේ කියපු කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන හතරට මුළු ජීවිතේම ඇතුළත්. ඒ කියන්නේ එකෙන් බැහැර වෙච්ච එකක් නෑ. මේ හතර හරියට කෙනෙකුට අහුනොත් එයාට මේ දුක කියන එක හරියටම දකින්ද උපකාරයක්. මේ දුක හටගන්න විදිය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාමි හැම දෙයකම හරියට උපකාරයක් වෙනවා මේක තේරුම් ගත්තොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි කොහොමද භික්ෂුවක් කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි භික්ෂුව අරඤ්ඤගතෝවා වනයේකට යනවා. රුක්ක මූලගතෝවා. එහෙම නැත්නම් රුක් සෙවණකට යනවා. ශුඤ්ඤාගාරගතෝවා. එහෙම නැත්නම් පාළු තැනකට යනවා. නිසීදති පල්ලංකං ආභෝජිත්වා. පළඟක් බැඳගෙන ඉඳ ගන්නවා. උජුං කායම් පනිදාය. කය ඍජු කරගෙන කොඳුනාරටිය කෙලින් කරගෙන වාඩි වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය පෙරට කොට. සිහිය පෙරට කොටගෙන තමයි වාඩි වෙන්නේ. වාඩි වෙලා සෝ සතෝ අස්ස සති. ඔහු සිහියෙන්ම හුස්ම ගනි. සතෝ අස්ස සති. සිහියෙන්ම හුස්ම ගනි. සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම හෙලයි. දැන් මේ ආනාපාන සති භාවනාව ගැනයි බුදුරජාණන් වහන්සේගේ මේ විස්තරය තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ආනාපාන සතිය කෙටියෙන් උද්දේශනා කරපු තැන් තියෙනවා. දීර්ඝව සවිස්තරව දේශනා කරපු තැන් තියෙනවා. දැන් මේක උන්වහන්සේ කෙටියෙන් දේශනා කරපු එකක් තියෙන්නේ. කොහොමද සිහියෙන් හුස්ම ගනි, සිහියෙන් හුස්ම හෙලයි. ඒක තමයි මේ කෙනා කරන පළවෙනි අභ්‍යාසය. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඉතින් එක තැනක අපිට මතකයි බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ ආනාපාන සතියේ මම දේශනා කරන්නේ සිහිය තියෙන කෙනාටයි, සිහිය නැති කෙනාට නෙමෙයි කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට පේනවා සමහර චරිත එකපාරට සිහිය දියුණු කරගන්න අමාරුයි. දැන් එක්තරා අවස්ථාවක් එහෙම සඳහන් වුණා, සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුලෙන් වහන්සේට වදාලා රාහුලේ ආනාපාන සතිය වඩන්න ක්‍රමී කිව්වේ නැහැ. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ආනාපාන සතිය වඩන්නේ කොහොමද? ආනාපාන සතිය වඩන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ එකවරම රාහුලයන් වහන්සේට ආනාපාන සතිය ගැන වදාළේ නැහැ. අනිත්‍ය භාවනාව ගැන රාහුලයන් වහන්සේට වදාළේ අනිත්‍ය භාවනාව ගැන. එතකොට අපිට පේනවා රාහුල ස්වාමීන් වහන්සේට තිබෙන්නේ විදර්ශනා පූර්වංගමව සමති වැඩෙන එක. ඒ කියන්නේ විදර්ශනාව වඩාගෙන ගියාම චිත්ත සමාධිය ඇති වෙනවා. එතකොට ආනාපානෙට හිත යොමු කරගන්න විදිය. දැන් මෙතන උගන්වන්නේ එහෙම නෙමෙයි. මේක උගන්වන්නේ සමත පූර්වංගම ක්‍රමයක්. සෝ සතෝ ආස සති. ඔහු සිහියෙන්ම හුස්ම ගනි. සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම හෙලයි. දීඝං වා ආස සන්තෝ. දීඝං ආස සාමීති පජානාති. හොඳට දන්නවා එයා දීර්ඝව හුස්ම ගනිද්දී දීර්ඝව හුස්ම ගනිමි කියලා දන්නවා. දීඝං වා පස්ස සන්තෝ. දීඝං පස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්ම හෙලද්දී දීර්ඝ හුස්ම හෙළමි කියලා දැනගන්නවා. රස්සං වා අස්සසන්තෝ. කෙටියෙන් හුස්ම ගනිද්දී කෙටියෙන් හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම හෙළද්දී කෙටියෙන් හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. දැන් ආනාපාන සතියේ ඉස්සෙල්ලා මෙයා මොකද්ද කළේ? සිහියෙන් හුස්ම ගැනීමත් සිහියෙන් හුස්ම හෙලීමත්. මේ සිහියෙන් හුස්ම ගනිද්දි සිහියෙන් හුස්ම හෙලද්දි තමයි එයාට මේ හුස්මේ තියෙන දිග කෙටි වැටහෙන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේ අපි හුස්ම ගන්නවා හෙලනවා. සමහර අවස්ථාවලදී අපි හයියෙනුත් හුස්ම අපි ගන්නවා හෙලනවා, කෙටියෙනුත් හුස්ම ගන්න හෙලනවා. නමුත් අපිට ඒ ගැන එච්චර වගක් නැහැ. අපි එච්චර ඒ ගැන අවධානයක් නැහැ. දැන් දිග හුස්මක්ද යන්නේ කෙටි හුස්මක්ද කියලා අපිට එහෙම කල්පනාවක් නැහැ. අපි වෙන වෙන කල්පනාවල හිටියේ. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඉස්සෙල්ලා හුස්ම ගැනීම හුස්ම හෙලීම කරගෙන යද්දී තමයි මෙයාට ප්‍රකට වෙන්නේ දීර්ඝ හුස්ම ගැනීමත් දීර්ඝ හුස්ම හෙලීමත් කෙටියෙන් උස්ම ගැනීමත් කෙටියෙන් උස්ම හෙලීම. ඊට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. ඉස්සලකෝ දැනගනි. දැන් කිව්වේ හික්මෙයි. මම සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය දැනගෙන, ඒ කියන්නේ සම්පූර්ණ ආස්වාසය සම්පූර්ණ ආස්වාසය දැනගෙන ආස්වාස කරමි කියලා හික්මෙනවා කියනවා. ඒත් හික්මෙනවා කියනකොට එයා ඒක හිතලා කරන්නේ. හික්මෙනවා පුහුණු වෙයි. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. දැන් මේ ආස්වාසයේ, ඒ කියන්නේ දැන් ආස්වාස කිරීම පටන් ගත්තොත් අපි ගත්තොත් ඔන්නයා අවධානය යොමු කරගෙන ඉන්නවා කියමු. ඔන්න දැන් ඇස් දෙක වහගෙන එයා දැන් ඔන්න අවධානය යොමු කරගෙන ඉන්නවා නාහය ළඟ. එතන නාහය ළඟට අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් ඔන්න හුස්ම ගන්නවද හෙලනවද කියලා 100. එතන ඔන්න 100 බලනකට ඔන්න හුස්ම ගත්තා. ඔන්න 100 හුස්ම ගත්තා. 100 හුස්ම හෙළුවා. එතකොට යා ඉස්සෙල්ලම මොකද්ද කරගෙන යන්නේ? ඕක 100 හුස්ම ගන්නවා, 100 හුස්ම හෙලනවා. දැන් මේ විදිහට 100 හුස්ම ගනිල්ලත් 100 හුස්ම හෙලීමත් කරගෙන යද්දී උන්නයාට වැටහෙනවා දීර්ඝ හුස්ම ගන්න විදිය, දීර්ඝ හුස්ම හෙලන විදිය, කෙටි හුස්ම ගන්න විදිය, කෙටි හුස්ම හෙලන විදිය. දැන් මෙයා තවත් අවධානය වැඩි කරගන්නවා. මොකද්ද මේ අවධානය වැඩි කරගන්නේ? සම්පූර්ණම, ඒ කියන්නේ දැන් හුස්ම ඇතුළු වෙනකොටම හොඳට කල්පනාවෙන් යා තේරුම් ගන්න. ඔන්න දැන් හුස්ම ඇතුළුන. ඔන්න දැන් හුස්ම දැන් දිගටම ඇතුළු වෙලා ඉන්නවා. දැන් ඉවරුණා. ඒ කියන්නේ හුස්ම නහය ළඟින් මේ අවධානය යොමු කරගෙන ඉන්නවා සම්පූර්ණ හුස්ම පාර ගැන. සම්පූර්ණ අවධානයෙන් යොමු කරගෙන ඉන්නවා සම්පූර්ණ හුස්ම ඇතුළු වීමත්, සම්පූර්ණම හුස්ම පිටවීමත් ගැන. එතකොට මොකද වෙන්නේ? ඒක කියනවා ඒ දිගට මෙහෙම හික්මෙන්න ඕනේ කියනවා. හික්මෙමින්නකට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. මේ ආස්වාස ආස්වාස ප්‍රස්වාස වලට තමයි කාය සංස්කාර කියලා කියන්නේ. කයහා ප්‍රතිපද්ද, කයහා බැඳිලා නිසා ආස්වාස ප්‍රස්වාස දෙකට කියනවා කාය සංස්කාර කියලා. පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති. මේ කාය සංස්කාර ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳිනවා. ඒ සංසිඳින බව දකිමින් ආස්වාස කරන්නේ මේ කියලා හික්මෙනවා කියනවා. දැන් ඔය ආස්වාස ප්‍රස්වාස කරගෙන යද්දී චිත්ත ඒකාග්‍රතාවේ නැත්තම් සිහිය වැඩෙන බවට තියෙන ලකුණක් තමයි සැහැල්ලු වීම. එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස දෙකේ හිත පිහිටලා ඒකේ සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඒ සැහැල්ලු ගතියක් ඇති වුණාම තේරුම් ගන්න ඕනේ ඒක තමයි හිතේ සිහිය වැඩි වීම. එතකොට ඒ සැහැල්ලු ගතිය තියාගෙන එයා 100 උස්ම ගන්නවා, 100 උස්ම හෙලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සෙය්‍යථාපි භික්කවේ දක්ඛෝ භමකාරෝවා භමකාරං තීවාසීවා දීඝංවා අංචන්තු දීඝං අංචාමීති පජානාති. මහන්නි මේක දක්ෂලී වඩුවේ. දක්ෂලී වඩුවාගේ එක්ක අත වැසියේ යතු කැටි අරගෙන ලෑල්ලේ යතු ගානකොට, යත්ත ගානකොට ඒක පටන් ගත්ත තැනක් දන්නෝ. එතකොට අත දිග ඇරලා ගහනවා. එතකොට අත දිග ඇරලා ගහන දීගංවා අංචන්තෝ දීගං අංච. අත දිග ඇරලා යතු කැටි දිගට ගානකොට එයා දන්නවා මේ දිගට ගානවා. ඊළඟට සමහර අවස්ථාවල යතු කැටින් කෙටියෙන් යතු ගානවා. මේ විදියට එම මේවකු භික්ඛවේ භික්ඛු මේ විදියට පින්වත් මහණෙනි භික්ෂුව දීඝංවා අස්ස සන්තු දීර්ඝව ආස්වාස කරද්දී දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නවා. දීර්ඝව ප්‍රස්වාස කරද්දී දීර්ඝව ප්‍රස්වාස කරන බව දැනගන්නවා. ඊළඟට කෙටියෙන් ආස්වාස කරද්දී කෙටියෙන් ආස්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ප්‍රස්වාස කරද්දී කෙටියෙන් ප්‍රස්වාස කරන බව දැනගන්නවා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස සංසිඳින බව දැනගෙන, සංසිඳින කියන්නේ සැහැල්ලු වෙන බව දැනගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විරති. මෙහෙම තමයි කියනවා තමන්ගේ කය ගැන කායානුපස්සනාවෙන් වාසය කරන්නේ. බහිද්ධාවාකායි. එතකොට එයා තේරුම් ගන්න අනිත් අයගේ ශරීරයේ තියෙන මේ වගේ හුස්ම ගැනිල්ලක් හෙලිල්ලක්. දැන් අපිට මේ කෙනෙක් දැක්කාම මෙයා හුස්ම ගන්නවා හෙලෙනවා මෙතනත් හුස්ම ගන්නවා කියලා හිතෙන්නේ නෑනේ. අපිට තියෙන මෙයා ලස්සනයි කොණ්ඩේ දිගයි මේවනේ හිතෙන්නේ. දැන් බලන්න මේ කියන විදිය මේ එහෙම පැටලෙවිල්ලක් ඇති වෙන්නේ. බහිද්ධාවා කායි කායනුපස්සී වීරති. ඊළඟට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් වීරති. සමුදේ ධම්මානුපස්සීවා මේ කයේ තියෙන්නේ උපකාරක ධර්ම ආහාර පාන ආදී උපකාරක ධර්ම තිබුණොත් මේ කය පවතිනවා. එතකොට මේ කයේ තියෙන ඒ උපකාරක ධර්ම නැති වෙද්දී වාය ධම්මානුපස්සීවා කය නැති වෙලා යනවා. එතකොට සමුදේ වාය ධම්ම එතකොට මේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මෙතන තියෙන්නේ හේතු නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැතිවන කයක් නේ මේ තමා තුල තියෙන්නේ අනුන් තුල තියෙන්නේ කියලා බලනවා. එතකොට යාවදීව ඥානමත්තාය මේක තමයි නුවණ වැඩෙන්න හේතු වෙන්නේ. පතිස්සතිමත්තාය සිහිය වැඩෙන්න හේතු වෙන්නේ. අනිසිතෝච වේරති. එතකොට මෙයා නොවැළීමෙන් වාසය කරනවා. නොචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවකට එයා බැඳෙන්නේ නැහැ. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්ස විහෙරති. මහණෙනි මෙහෙම තමයි කායානුපස්සනාවෙන් වාසය කරන්නේ. පුණ්‍යච පරම් තවත් එකක් කියනවා භික්ෂුව. පුණ්‍යච පරම් භික්ඛවේ මහණෙනි මේ තවත් එකක් තියෙනවා. හිත වඩන සීය පිහිටුවා ගන්න කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරන තවත් එකක් තියෙනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඇවිදගෙන යද්දී ඇවිදිනවා කියලා දන්නවා. ඨිතෝවා ඨිතෝමීති පජානාති. හිටගෙන සිටිද්දී හිටගෙන ඉන්නවා කියලා දන්නවා. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. වාඩි වෙලා සිටිද්දී වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවා. සයානෝවා සයානෝම් හිති පජානාති. හාන්සි වෙලා සිටිද්දී හාන්සි වෙලා ඉන්නවා කියලා දන්නවා. යථ යථාවා පනස්ස කායෝ පණිහිතෝ හෝති. යම් යම් ආකාරයටද කයෙහි ඉරියව් පවත්වන්නේ තථා තථානම් පජානාති. ඒ ඉරියව්ව ඒ වෙනස් වෙන අයුරු දැනගන්නවා. මෙහෙම වෙද්දි කොච්චර ලස්සනට මෙයාගේ ඉරියව්වලට මේ කල්පනාව සිහිය බලපානව ඇත. මට මතක ඇරෙයිට අර එක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ දේශනා කරනවා එක තැනක මේ ඉරියව් ගැන. දේශනා කරනවා මේ ඉස්සර භික්ෂුන් වහන්සේලාගේ ඉරියව් සීනිඳු තෙල් දහරාවක් වගේ කියලා. ඒ කියන්නේ එතකොට කොච්චර සෞම්‍ය වූ කලබල නැති සංසුන් ඉරියව් රටාවක් මේ සිහිය පිහිටීම තුල බිහි වෙන්නේ නැද්ද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වීරති. දැන් උන්වහන්සේ නැත්තම් මේ කායානුපස්සනා වඩන කෙනා එතකොට ඇවිදගෙන යද්දී හිටගෙන සිටිද්දී වාඩි වී සිටිද්දී හාන්සි වෙලා සිටිද්දී යම් යම් අයුරුකින් ඉරියව් පවත්වද්ද ඒ විදිහට තමන්ගේ ඉරියව් බලද්දී යාට හිතෙනවා බාහිර අය දකිද්දි මේකමයි බාහිරක් තියෙන්නේ. ඇවිදීමක් සිටගෙන සිටීමක් වාඩි වී සිටීමක් සැතපී සිටීමක් ඉරියව් මාරු කිරීමක් නෙවෙමේ තියෙන්නේ කියලා තමයි බලන්නේ. අපිට සාමාන්‍ය ලෝකේ අපි වින්දනයේට පුරුදු වෙලා තියෙන ඒ ක්‍රමයට බලලා නෙමෙයි. අර ඇවිදින විදිය ලස්සනයි. ආර්ය වාඩි වෙන විදිය ලස්සනයි. එහෙමනේ අපි ලෝකේ බලන්න පුරුදු වෙලා තියෙන. දැන් මේකේ වෙන්නේ මේ කියන්නේ. මේ කියන්නේ දැන් ඇවිදගෙන යන ඉරියව්ව හිටගත්තු ගමන් ඉවරයි. හිටගත් ඉරියව්ව වාඩි වෙච්ච ගමන් ඉවරයි. වාඩි වෙච්ච ඉරියව්ව සතපුණු ගමන් ඉවරයි. සතපුණු ඉරියව්ව නැගිට ගමන් ඉවරයි. එතකොට ඒ හැමතිස්සෙම ඉරියව්වල වෙනස් වීම පේනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඉරියව්ව තුල හට ගැනීමක් තියෙනවා. ඒ ඉරියව් වෙනස් කරපු ගමන් ඒ ඉරියව්ව නැති වෙලා යනවා. අති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. එතකොට ඔහු තුළ සීයේ පිහිටනවා. මෙතන තියෙන්නේ නිරන්තරයෙන් වෙනස් වීමෙන් පවතින ඉරියව් වලින් යුක්ත කයක් මිසක් මමයේ මාගේ ආත්මය කියලා දෙයක් නොවේ. යාවදීව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති. මේක තමයි මෙයාට නුවණ වැඩෙන්න උදව් වෙන්නේ, සිහිය වැඩෙන්න උදව් වෙන්නේ, මේවට නොවැළී සිටින්න උදව්. දැන් බලන්න මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ නම් සිහිය වැඩිම මතමයි, සිහිය මතමයි තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ අප්‍රමත්තු සතිමන්ත. මහන්නේ සිහියෙන් ඉන්න, අප්‍රමාදීව ඉන්න, සිහියෙන් ඉන්න, සිහියෙන් ඉන්න කියන්නේ සිහිය. දැන් මේ විදිහට සිහිය පිහිටුවා ගත්තොත් මේක තමයි පිය උරුමේ. මේකට කියන්නේ පිය උරුමේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒක අර කැටකිරිල්ලේ උපමාවෙන් පෙන්නුවනේ නේ. කැටකිරිල්ල ආකාශ ගියා. ඊයකට මොකද වුනේ? ගිජුලිහිණිය ඇවිල්ලා කැටකිරිල්ලව අල්ලගත්තාම කැටකිරිල්ලේ විලාප දුන්නා. විලාප දීලා කෑ ගහලා කිව්වා මගේමයි වැරද්ද. මම මේ නුසුදුසු තැනක ඇවිදින්න ඇවිල්ලා. මම පියවුරුමින් ලැබිච්ච තැන උන්නා නම් මට මේ විපත්තිය වෙන්නේ නෑ. එතකොට ගිජුලිහිණිය ඇහුව කැටකිරිල්ල නුඹටත් තියෙනවාද පියවුරුමින් ලැබිච්ච තැන? මටත් තියෙනවා කිව්වා. කුමක්දී නුඹේ තැන? කුඹුරේ උදැල්ලෙන් පස්පිඩැල්ල පෙරළුවාම ඒක ඇට තියෙන චූටි ගුහාවක තමයි කිව්වා මට පියවුරුමින් ලැබිච්ච තැන. ගිජුලිහිණිය කිව්වා හරි එහෙනම් කැටකිරිල්ලියේ මම දැන් ඔන්න නුඹ ආතහරිනවා, පුළුවන් නම් පරිස්සම් වෙයන්. දැන් මේ කැටකිරිල්ල ගිහිල්ලා අර පස්පිඩැල්ල උඩ හිටගත්. හිටගෙන කෑ ගහලා කිව්වා ගිජුලිහිණිට, ගිජුලිහිණිය එහෙනම් දැන් වර කිව්වා. එතකොට ගිජුලිහිණිය ආසේ රවුමක් ගිහිල්ලා තටු දෙක සම කරගෙන ඊතලිය වගේ පහලට ආව අර කැටකිරිල්ල ගන්න. එන්නකට ඒ සැනින් කැටකිරිල්ල පස්පිඩල්ල යටට රිංගුවා. ගිජුලිහිණිය කරදරේ වැටුණා, කැටකිරිල්ල බේරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඒ කැටකිරිල්ලට ආරක්ෂා වෙන්න තිබුණු පස්පිඩල්ල යට තමයි පියවුරුමින් ලැබිච්ච දේ. ඔබට ආරක්ෂා වෙන්න තියෙන්නේ පියවුරු වෙල්ල පිටදී සිහිය පිහිටුවා ගැනීම. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ පියවුරුමින් අපිට ලැබෙන දේ තමයි සිහිය. සිහිය පිහිටුවා ගන්න විදිය. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරම් භික්ඛවේ. මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ඔන්න ඉස්සල්ල කලේ ඇවිදගෙන යද්දි, හිටගෙන ඉඳෙද්දි, වාඩි වී සිටිද්දි, සතපී සිටිද්දි සිහියෙන් යුක්තව ඉරියව් පෙවත්. දැන් මේ ඉරියව් වල තවත් වැඩිපුර කොටසක් කරනවා. මොකද්ද? මහණෙනි තව එකක් තියෙනවා සීයේ පිටෝන. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ඉස්සල නිකන් ඇවිදගෙන යාම විතරයි පුරුදු වුනේ. දැන් ඉදිරියට ඇවිදගෙන යද්දි, හැරිලා ආපසු එද්දි හොඳට නෝණින් යුක්තව තමයි එයා ඉදිරියට ඇවිදගෙන යන්නේ, ආපසු හැරිලා එන්නේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලද්දි හොඳට එයා කල්පනාවෙන් තමයි තමන්ගේ හිතට අකුසල් හට නොගන්න විදියට. දැන් වටපිට බලන එක ගැන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ උගන්වනවා. ජනපද කල්යාණි නටන කතාව. ජනපද කල්යාණි නටන පාරායිනේ. ජනපද කල්යාණි පාරායිනේ නටද්දී ඉතින් ඒ වටේ ඉන්න අය සින්දු කියනවා, ඊළඟට වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා, නොයෙක් ආකාර ශබ්දනේ ලස්සන සින්දු කියනවා. එතකොට ජනපද කල්යාණි ගෙජ්ජි දාලා කකුල් වලට. එතකොට අර පීවර පාසා සද්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. එතකොට අර ආස්වාදයට පුරුදු වෙච්ච ඇස් දෙක හැරෙන්නේ නැද්ද උතන්ට? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජුරුවන්ගෙන් ලැබෙනවා තෙල් කලය. තෙල් කලයේ ලැබෙනවා හොඳ බොහෝකල් ජීවත් වෙන්න කැමති මිනිස්සෙකුට ලැබෙලා කියනවා මේක කටගාවට පිරලා තියෙන, මේක දැන් හිසට ගන්න. හැබැයි තෙල් බින්දක්වත් හලන්න බෑ, හැලුවොත් කඩුවෙන් කොටනවා. දැන් පිටිපස්සෙන් කඩුවක් අරන් කෙනෙක් යනවා, මෙයා තෙල් කලේ ඔලුව තියන් යනවා. යනකට මේ ජනපද කල්යාණි නටනවා. එතකොට දැන් මෙයාගේ හිතේ කෙලෙස් තවන වීරිය තිබ්බ යුතු නැද්ද? කෙලෙස් තවන වීරිය නොතිබැයි දැන් හිතේ තියෙන ආසාවම යතන බලන්න යන්න. බෙල්ල හරවන්න හිතෙනවා. නමුත් හරවන්න බෑ. ඇයි? තෙල් බිඳුවක් හරි වැටුණොත් තමන් මැරුම් කනවා. එහෙනම් තමන්ට වටින්නේ තමන් මැරෙන්න අකමැති නම් තමන්ට වටින්නේ ඉරියව්ව ඒ විදිහට පවත්වන එක. ආන් ඒක දිහා අර ආසාව අතාරිනවා. අතෑරලා සීය පිහිටුවාගෙන එයා එතනින් යනවා. ඒ වගේ කියනවා සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. ඉතින් අපිට පේනවනේ මේක මහා වීරියකින් උත්සාහයකින් කැපවීමකින් කළ යුතුයි කියලා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. එතකොට වටපිට බලද්දී හොඳට සිහිනුවණින් යුක්තව බලනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය අකුලද්දී දිගහරිද්දී හොඳ සිහියෙන් කියනවා ඒක කරන්න. සංඝාටි පත්ත චීවර ධාරණේ. සංගල සිවුර පොරවද්දී පාත්‍ර පරිහරණය කරද්දී අවශේෂ සිවුරු පොරවද්දී හොඳ සිහියෙන් කියනවා කරන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරියෝති. වළඳන දේවල්, අනුභව කරන දේවල්, රස විඳින දේවල්, පානය කරන දේවල් මේවා හැම එකක්ම කරන්නේ මනා සිහිනුවණින්. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරියෝති. ඔව් වැසිකිලි කැසිකිලි අද්දීත් මනා සිහිනුවණින් කරන්නේ. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ. සම්පජානකායක යද්දි සිටිද්දි වාඩි වී සිටිද්දි සතපෙද්දි ජාගරිතේ නිදි වරද්දි. ජාගර කියලා කියන්නේ නිදි වරනවා. භාසිතේ කතා කරද්දි තුන්නී භාවේ නිස්සබ්දව සිටිද්දී හැම එකකදීම සම්පජානක මනා සිහිනුවනේ. දැන් මේ විදිහට මනා සිහිනුවන පැවැත්වුවොත් මේක කරන්න පුළුවන් කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මේ විදිහට පැවැත්වුවොත් හරි. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට තමයි තමන්ගේ කය ගැන කායානුපස්සනාවෙන් බලන්නේ. එතකොට එයාට තේරෙනවා බාහිර තීන්නිත් මේ විදිහම කයක් තමයි. සමුදේ ධම්මානුපස්සීවා මේ කාය ස්වභාවය හටගන්න විදියත් නැසී යන විදියත් බලමින් නුවණින් වාසය කරනකට මේක ධර්මාබෝධයට හේතු වෙනවා කියලා දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව භාවනාවක්. පුණච පරම් භික්ඛවේ භික්ඛු. මහණෙනි තවත් එකක් මේ සීහ පිටුවා ගැනීම ගැන තව එකක් තියෙනවා. ඉමමේව කායං මේ කය ගැනම උද්දං පාදතල පාතලයෙන් උඩ අදෝ කේසමත්ථක කෙස් මුදුනින් යට තච පරියන්තං සම වටකොට ඇති. සම වටකොට සම සීමාවකොට ඇති පුරන් නානප්පකාරස්ස අසු මේ කය. සම වටකොට ති මේ කය නාන ප්‍රකාර වූ අසුචි වලින් පිරී ඇති බව පච්චවෙක්කති ප්‍රතිවීක්ෂා කරයි. නුවණින් විමස විමසා බලයි. අති මස්මින් කායේ මේ කයේ තිබේ කේසා කෙස් ලෝමා ලොම් නඛා නියපොතු දන්තා දත් සචෝ සම. ඔබ අහලා තියෙනවද මේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙද්දී ඉස්සෙල්ලා මේ පැවිදි කරන උතුම් තෙරුන් වහන්සේ අර සූරුපටිය බෙල්ලේ පටලවල ගැට ගහලා ඊට පස්සේ කියවන්නේ මොකද්ද? කේසා ලෝමා නඛා දන්තා. සතිපට්ඨාන කියන්නේ සතිපට්ඨානෙ මේ ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. මුල් කාලේ මේ සමහර අවස්ථාවල් වලදී පොඩි අවුරුදු 7 වගේ පුංචි වයසේ පුංචි පින්වත් දරුවන් පැවිදි කරන්න හිස බාල කෙස් ටික අතේ තියාගෙන තෝක තමයි මෙනෙහි කරන්න දෙන්නේ. කේසා ලෝමා නකා දන්තා තචු ටික අතේ තියාගෙන මෙනෙහි කරද්දී අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. එච්චර සිහිය සමහර අයගේ වැඩෙනවා මේ අසුබයෙන්. ඒකයි මේ කායानुපස්සනාවෙන් පටන් ගන්නෙ පැවිදි ජීවිතේ. දන්තා දත් තචු සම මන් සම්මස් නහාරු නහරවැල් අට්ටි ඇට අට්ටි මිංජායට මිදුළු වකුගඩු හෘදය අක්මාව දලබුව බඩදිව පෙනහලු බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර ඊළඟට අසූචි පිටසෙම සැරවලී දහදිය මේද තෙල කඳුළු වරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මුත්‍රා ඒ කියන්නේ දැන් මේක කියනවා පඨවි ධාතු කොටසුයි ආපෝ ධාතු කොටසුයි තමයි මේ කොටස් 32. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා සේයථාපි භික්කවේ උබතෝ මුඛා මූතෝලි. ඒ කියන්නේ මේ දෙපැත්තින්ම ඔව් කට බැඳපු මල්ලක් තියෙනවා. පූරා නානා විහිතස් නොඑක් ආකාර වූ ධාන්‍ය පුරූපු මල්ලක් තියෙනවා දෙපැත්තින්ම කට බැඳපු. ඒ ධාන්‍ය තමයි සාලීනං විහිනං ඇල් වී මුං තල මෑ ආදී සහල් ආදී දේවල් තමයි මේක ඇතුළේ පුරවලා තියෙන්නේ. තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චබෙක්කෙය. ඇස් තියෙන පුරුෂයෙක් මේ දෙපැත්තේ කට ඇති මල්ල ලිහලා ඒ බඩු ටික ධාන්‍ය ටික එළියට ගන්න. අරගෙන වෙන් කරනවා. ඉමේ සාලි මේවා සහල්. ඉමේ වීහි මේවා වී. ඉමේ මුග්ගා මේවා මුං ඇට. ඉමේ මාසා මේවා මෑ. ඉමේ තිලා මේවා තල. මේ විදියට වෙන් කරනවා. එතකොට මේම වෙන් කර කර බලනවා වගේ කියනවා මේ පාතලයෙන් උඩ කෙස් මතුවෙන් යට සමකින් වටකොට ඇති නානා අසුචියෙන් පිරුණු මේ ශාරීරී කොටස් වෙන් කර කර කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ආදී වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා බහුල වශයෙන් කළේ මේ භාවනාව. ඇතැන් අවස්ථාවල චිත්ත සමාධිය හොඳට ප්‍රබලව තිබිලා සමහර ස්වාමීන් වහන්සේලා රැවටිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා මේ අරහත්ත්වයට පත්ුණාය කියලා. ඒ වගේ 139ක් දැන් මග එමින් හිටියා බුදුරජාණන් වහන්සේට සැලකරන්න උන්වහන්සේලා වඩිමින් හිටියා උන්වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට මග වඩිද්දි පණිවිඩයක් ඇරියා මේක පාට වඩින්න එපා. ඔව් අමු සෝහනට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා එන්න කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මොකක් හරි විශේෂ හේතුවක් ඇති කියලා අමු සෝහනට ගියා. එදා තිබුණා මේ අලුතෙන් ගෙනාපු මලමිනි. දැන් මේවා දැක්ක ගමන් රාගය හටගත්. දැන් බලන්න හිත කොච්චර සංවර වෙලා තිබුණත් අර අනුසේ ධර්ම ප්‍රහාණය නොවී තියෙද්දි ඒ ඔස්සේ මේ ආශ්‍රවයන් එනවා ඉස්මතු වෙලා. ඒතර කාම ආශ්‍රව ඉස්මතු වෙලා ආවා. එනකොට උන්වහන්සේලා සංවේගයට පත් වුණා. අනේ අපි මෙච්චර කල් මේ හිතේ මේ අප්‍රකටව තිබුණා මේ චිත්ත ස්වභාවය අපි දැක්කේ නෑ නේද? බුදුරජාණන් වහන්සේනි මේ අපිට මේක පෙන්වුවේ කියලා සංවේගයට පත් වෙලා උන්වහන්සේලා ඒ සෝහනිම පැත්තකින් වාඩි වෙලා මේ නෝණින් විමසන්න පටන් ගත්තා. මේ කෙස්ලොමාදී අසුබේ ආය වඩන්න පටන් ගත්තා. දැන් අසුබේ වඩලා හොඳට දමණය වෙච්ච හිතනේ මේ ආයා දැන් බලන්න කෙලෙස් ප්‍රහාණය නොවුනහම ඒ අනතුර තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හිරිදීෙන් ආලෝක ධාරාවක් කියලා ධර්මයේ දේශනා කළා. උන්වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. එතකොට බලන්න මේ චිත්ත ස්වභාවයට පිළිසරණ මොකද්ද? සිහිය. ඊට පස්සේ දැන් ඔන්න කායානුපස්සනාවේ අසුබයත් ඔය විදිහට නුවණින් බලමින් වාසය කරද්දී ඔව් තමාගේ කයේ තියෙනවද යම් ආකාර වූ අසුබයක් අන් අයගේ ශරීරයේ තියෙන්නේ මේ කුණප කොටස් 32මයි. මේවා පටවි ධාතුව හට ගනිද්දී පටවි ධාතුව නිසා හැදෙන ඒවා හැදෙනවා. පටවි ධාතුව නැති වෙලා යද්දී නැති වෙනවා. දැන් ආහාර නිසා මේවා හැදෙනවා. ආහාර නැති වෙනකොට නැති වෙනවා. මේ විදිහට නෝනින් බලමින් වාසය කරනවා. එතකොට ඒක තමයි අවබෝධයට උපකාරී වෙන්නේ. පුනච පරම්භික වේ බික්ක මහණෙනි තව ක්‍රමයක් තියෙනවා. දැන් මේ බලන්න දැන් ඔබ මේක තේරු ගන්න මුලින්ම ඉරියාපත ඉරියව් ගැන දේශනා කළා. ඊට පස්සේ සම්පජ ඉරියව්පතින්මයි සිහිය දිනු කරගන්න. දැන් මේකේ අසුබ භාවනාව අසුබින්මයි ධාතු මනසිකාරට යන්න තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා ඉමමේව කායං මේ කයම යතා ඨිතං යතා පනිහිතං ධාතුසු පච්ච වෙක්කති. මේකයි පිහිටලා තියෙන විදිය. මේ පවතින විදිය දිහා බලලා ධාතු ස්වභාව වශයෙන් කියනවා. මෙනෙහි කරනවා. අත්තිමස්මින් කායේ පඨවි ධාතු. මේ කයෙහි පඨවි ධාතු තිබේ. ඉතින් පඨවි ධාතු කියලා මොනවද යමෙනෙහි කරන්න තියෙන්නේ? කේස්ලොම් නියදත් අර අසුචි ගාවට එනකන් තියෙන කොටස් තමයි ඒ කොටස් 20 පඨවි ධාතු හැටියට මෙනෙහි කරන්න තියෙන්නේ. ආපෝ ධාතු හැටියට කොටස් 12. ඔව්. පිත්තසෙම ඉඳලා මේ මූත්‍රාන් දක්වා. ඊළඟට තේජෝ ධාතු. තේජෝ ධාතු බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ යමකින් මේ ශරීරේ දවයිද, යමකින් තවයිද, යමකින් දිරායයිද. යමක් නිසා අනුභව කළ රසවින්ද කාපු බීපු දේවල් මනාකොට දිරවයිද. ඒ තේජෝ ධාතුවයි. එතකොට ඒ තේජෝ ධාතුව තිබ්බොත් ඒක හටගන්නවා. තේජෝ ධාතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට වායෝ ධාතුව. උගුරට එන වාතය වායෝ ධාතුව. පසුපසින් යන වාතය වායෝ ධාතුව. ශරීරයේ තැන් තැන්වල පිහිටි වාතය වායෝ ධාතුව. කුසේ පිරුණු වාතය වායෝ ධාතුව. ශරීරේ පුරා සැරිසරන වාතය වායෝ ධාතුව. ආශ්වාස වාතය ප්‍රශ්වාස වාතය වායෝ ධාතුව. මේක වායෝ ධාතුව කියලා මෙනෙහි කරන්න කියනවා. උපමාවක් දේශනා කරනවා. සෙය්‍යථාපි භික්කවේ දක්ඛෝ ගෝ ඝාතකෝ වා ගෝ ඝාතකං තේවා සීවා. දක්ෂ ගව ඝාතකේ, එහෙම නැත්නම් ගව ඝාතකේකුගේ අතවැසියෙක්. ගාවින් වදිත්වා ගව දෙනක් මරලා හිට චාතු මහපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නු අස්තස්. ඔව්, හතරමං හන්දියක ඒ ගව මස කොටස් කරලා තියාගෙන ඉන්නවා විකුණන්න. එතකොට යාට මේ ගව දෙන කියන අදහස තියෙනවද? නෑනේ, කෑලි කෑලි විකුණන්නේ මස් එක එක ඒවා විකුණන කොටස්. ඒව මේව කෝ භික්කවේ භික්කු. මේ වගේ තමයි මහන්නේ භික්ෂුව. ඉම මේව කායන් යථා ඨිතං යථා පනිහිතං ධාතුසු පච්චවෙක්කති. මේ කය පිහිටලා තියෙන විදිය අර කෑලි කෑලි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් බලනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික ශරීරයේ මේ කායනුපස්සනාවේ වාසය කරනවා. බහිද්දා බාහිර තින්නිත් මේවා කියලා බලනවා. අජ්ජත් බහිද්දා මේ ආධ්‍යාත්මිකයි බාහිරවයි දෙකේම තින්නි මේවා කියලා. ඊළඟට සමුදේ ධම්මානුපස්සී ධාතු හට ගැනීමෙන් ආහාර වලින් මේ හට ගන්නවා. එතකොට ආහාර සමුදේයෙන් හට ගන්නවා මේ කය. ආහාර නැති වෙනකොට කය නැති වෙනවා. දැන් පටවි ධාතු නිසා හට ගන්න කේස් පටවි ධාතු නැතිවීමෙන් නැති වෙනවා. පටවි ධාතු නිසා හට ගන්න ලොම් පටවි ධාතු නැතිවීමෙන් නැති වෙනවා. පටවි ධාතු නිසා හට ගන්න නියපොත්තු පටවි ධාතු නැතිවීමෙන් නැති වෙනවා. මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා කියනවා. එතකොට ඒ කෙනාට මේ හේතු නිසා හට ගන්න හේතු නැතිවීමෙන් නැති වෙලා යන ධාතු ස්වභාවයකින් යුක්ත කයක් නෙවමේ තියෙන්නේ කියලා සීය පිටනවා. ඊළඟට පින්නා දෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පුණජ පරම් භික්ඛවේ. ඊළඟට පින්නා දෙන එකත් හරි වටිනවා. බුද්ධ කාලේ මේව හරියට නිරන්තරයෙන්ම ඒ කාලේ ශ්‍රාවක පිරිස් භාවිත කළා. පුණජ පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය ශරීරං. ඒක හරියට ශරීරයක් බලනවා. සීවති කාය ඡඩ්ඩිතං. අමුසෝණී අත්හැරලා දාපු ඒකාහ මතංවා, මැරිලා දවසක් ගියපු දීහ මතංවා, එහෙම නැත්නම් මැරිලා දෙදවසක් ගියපු තීහ මතංවා, එහෙම නැත්නම් මැරිලා තුන් දවසක් ගියපු උද්දුමාතකං, උඩුබැල්ලෙන් තියෙන විනීලකං, ඉදමුණු විපුබ්බක ජාතං, මේ සැරව හටගත්තු ඒ කියන්නේ ලීකුණු වෙච්ච ශරීරේ ඔන්න දවස් දෙකක් තුනක් යනකට තියෙන ශරීරය දකින්නා වගේ මේ කයත් බලන්න කියනවා. ඒ විදිහට බලනවා කියනවා. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ. මේ කයත් මෙම ස්වභාවයෙන්ම යුක්තයි. ඒවං භාවී, මේ දීමයි මේ ශරීරයට වෙන්නේ. ඒවං අනතීතෝ, මේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා, ඒ කියන්නේ අර දින එකක් දෙකක් තුනක් ඉක්ම ගිය සෝනේ දාපු මල සිරුරට යම් ඉරනමක් ඇද්ද? ඒ ඉරනමම මේ ශරීරයටත් වෙනවා කියන එක ඉක්ම ගිහිල්ලා ඒක ඉක්මවානමි වාසය කරන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේරති. මෙහෙම තමයි තමන්ගේ කය දිහා බලන්නේ. එතකොට අනුන්ගේ කයත් මෙහෙමයි කියලා බලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා එක්තරා අවස්ථාවක මේ වගේ එක අර සිරිමා කියලා හිටපු සෝතාපන්න වෙච්ච නගර සෝභිනියක් හිටියා. ඒ සිරිමා කියන නගර සෝභිනිය කෙරෙහි මේ නගර සෝභිනිය ගැන එක කතන්දර ගියා. මේ හරි ලස්සනයි කියලා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේ නමකට ඇති වුණා සිටවිල්ල කණේ මෑව බලන්න ඕන. එතකොට මේ බලන්න ඕන කියන කල්පනාවෙන් ඈත ඉඳලා සවැත් නූර ඇවිල්ලා දැන් ආරංචි වෙලා මේ දැන් හිතුවා පින්නපාතී පැත්තේ ගියොත් නගර සෝභිනිය ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් දාන්නේ දෙනවා. එතකොට අපිට ඈව දැක ගන්න පුළුවන්. ඔන්න ආරංචි වුණා නගර සෝභිනී මලා කියලා. ආරංචි නම අර භික්ෂුන් වහන්සේ අඬන්න ගත්තා. අනේ මම මෙච්චර දුරක් ආවේ එතුමිය බලා ගන්න කිව්වා. මට බලන්න ලැබුණේ නැහැ. පණිවිඩයක් කැරියා බුදුරජාණන් වහන්සේ ඒ දේහය දවස් 7ක් තියෙන්න අරින්න කිව්වා. සෝණී කාටවත් සත්තුන්ට එහෙම දැන් ඔන්න සෝණට ගිහලා දැම්මනේ. දාලා රජුරු මැදිහත් වෙලා ඔන්න මුරකාරයෝ දැම්මා බල්ලන්ට මේ නරින්ට කන්න දුන්නේ නැහැ. දැන් අර මේක ඉදිමි තියෙනවා. දැන් දවස් 7ක් ගියා ඉදිමිලා කුණු වෙලා දැන් කන් වලින් ඕජා ගලනවා. ඇස්වලින් ඕජා ගලනවා. නාහෙන් ඕජා ගලනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සෝණට වඩිනවා. භික්ෂුන් වහන්සේලාත් වඩිනවා. දැන් අර ස්වාමීන් වහන්සේත් වැඩියා. දැන් සෙනගත් ගඟ ගලන්නේ දැන් යනවා මේ බලන්න මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සෙනග මැද්ද ගිහිල්ලා අමතලා කියනවා දැන් බලන්න මේ නගර සෝබණිය ඉස්සර කහවණු දවසට කහවණු 1000ක් ගත්තනේ. ආ දැන් කවුද කහවණු 1000කට මේ ශරීරය ගන්න කියලා ඇහුවා. කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනනම් අපි අඩක් අඩු කරමු. කහවණු 500කට කවුද දැන් මේ ශරීරය ගන්න? කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් අපේ කිනුත් අඩක් අඩු කරමු. කහවණු 250කට කවුද මිනිස්සු දන්නේ වගේ හඳුනන්නේ වගේ ඉන්නවා. දැන් කහවණු බැස්සුවා. කහවණුකට කවුද ගන්නෙ? කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් කහවණුක් ඕනේ අඩ කහවණුකට කවුද ගන්නෙ? කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙනම් කහවණු ඕනේ නැහැ. නිකං කවුද ගන්නෙ? කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි මේ ශාරීරියේ තියෙන ස්වභාවය හැමෝටම. එතකොට දැන් බලන්න මේ වගේ බුදු කෙනෙක් පහළ වෙලා මේවා කරනවා මිසක් මේ සාමාන්‍ය ලෝකේ රූපේට වසඟ වූ සාමාන්‍ය ලෝකේ ලෝක සත්‍යයට මේක හිතාගන්නවත් පුළුවන්කමක් නැහැ. අනික දැන් එයා සෝතාපන්න වෙච්ච ශ්‍රාවිකාවක් එක්ක කියයි යාට අගෞරව කළා කියයි යාට නිନ୍ଦා කළා කියයි. ඒ ඇත්ත දකින්න ඉඩක් නැහැ බුදු කෙනෙක් පහළ නොවෙන්න. ඉතින් ඒ විදිහට මේ කය කෙරෙහි බලමින් වාසය කරනවා. මේ කයත් මේ විදියයි. එතකොට මේ කය හට ගන්නවා හේතු නිසා. ඒ හේතු නැති වෙද්දි කය නැති වෙලා යනවා. ඊට පස්සේ බලන්න කිව්වා ඒ වගේම මේ සෝණි දාන දැන් ඔන්න දවස්ක් දෙකක් ගියාට පස්සේ සත් වෙන අදටත් මේ ඔය බරණැසෙහිම මිනි පුච්චන තැන්වල මිනි මම ඇස්තේකට දැකපු එක මේ බාගෙට මිනිහේ පිච්චෙනකට දැන් මිනිහේ බාර දෙනවනේ මිනිහ පුච්චන අයට. ඉතින් මිනිහ පොලිමේ තියෙනවා. ඉතින් අර මිනිස්සු බලන්නේ ඉක්මන්ට ඒක ගඟට දානවා. ගඟට ඇදගෙන දානකට බල්ලු ඇවිල්ලා කෑලි ඇදගෙන යනවා. හද අත් කකුල් කණ්ණාසා අදී බල්ලු කනවා එතන රට වෙලා. එතන මිනිස්සු නානවා. එතකොට අදත් බරණැස මන් දැකලා තියෙනවා. ඒ බුද්ධ කාලේ සොහොනේ දැම්මහම සත්තු කනවා. ඒ කියන්නේ බල්ලෝ කපුටෝ උකුස්සෝ ගිජිලිහිණි අර ගිජිලිහිණි జాතියක් ඉන්නවා ඉන්දියාවේ. දැන් හරකෙක් මැරුණොත් වට කරගන්නවා දවස් දෙකෙන් සම්පූර්ණ හරකා ඉවරයි. අට සැකෙල්ල ඉතර ඇති. ඒ වගේ සත්තු කනවා. ඉතින් මෙහෙම දකින්නවා කියන භික්ෂුව කල්පනා කරනවා කියන මේ කයටත් ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒතං අනුතීතෝති. මේ ස්වභාවයමයි මේ කයේ තියෙන්නේ. මේ විදිහම සත්තු කාලය යනවා. ඒ විදිහට බලන්න කියනවා ආධ්‍යාත්මික කය ගැනත් බාහිර කය ගැනත්. ඊළඟට දැන් මේ ශරීරයේ සත්තු කාල ගියාම ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? අට්ටි සංකලිකං සමංස ලෝහිතං නහරු සම්බන්ධං ඇට සැකිල්ල ඉතුරු වෙනවා ලේමස් තැවරුණු නහරවැල් තියෙන. නහරවැල් බැඳුණු ලේමස් තැවරුණු ඇට සැකිල්ල තියෙනවා. එතකොට දැන් ගෑලි කාලා තියෙන ශරීරය. දැන් එතකොට අර පැහැදිලිව පේන ඉදිමිච්ච ශරීරේ නැහැ. ඊට පස්සේ ඒකත් බල බල ඉන්නවා කියනවා. ඒකත් මේ විදිහටම මේ ශරීරයට වෙන දෙයක්මනේ, මේ ශරීරයටත් මේකමනේ සිද්ධ වෙන්නේ. සේයතාපි පස්සේ ශරීරං සීවතිකාය ඡණ්ඩිත ආයතික දවසක් ගියාම අට්ටි සංකලිකං නිම්මංස ලෝහිත මක්ඛිත්තං නහාරු සම්බන්ධ. දැන් ටික ටික අර ලේමස් දිය වෙලා යනවා. ලේමස් නැහැ, නහර වැල්ලේ හිම් මෙහිම් තියෙනවා. මේ ඇට සැකිල්ල ඒකත් බලනවා කියනවා. මේ විදියට නේද මේ කයේ ස්වභාවය. සීතාවිපාසයේ ශරීරං අට්ටික සංකලිකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං. දැන් ශරීරයේ තියෙන ලේමස් නැහැ, ඇට සැකිල්ල තියෙනවා, එහෙම මේ නහර වැල් තියෙනවා, ඇට සැකිල්ල. ඊළඟට දකිනවා අට්ටිකානි අපගත සම්බන්ධානි. දැන් ඇට සැකිල්ලේ සම්බන්ධතාව කැඩිලා දිසා විදිසාසු වික්ඛිත්තානි, දිසා විදිසා වලට විසිරිලා. අඤ්ඤේන හත් අට, අත් ඇට එක පැත්තක, කකුල්ලට තව පැත්තක, කෙන්ඩායට තව පැත්තක, උරහිස්සට තව පැත්තක, කලවයට තව පැත්තක, ඊළඟට පිටිකොන්දේයට තව පැත්තක, ඊළඟට හිස් කබල තව පැත්තක. මෙහෙම තියෙනවා. දැන් අර කලින් දැකපු ශරීරේ දැන් මෙහෙම ගිහිල්ලා. සෝයිම මේව කායන් උපසංහරිතය, ඔහු මේ කයට ගල්ලපා බලයි. අයම්පිකෝ කායෝ, මේ ශරීරෙත් මෙහෙම වෙනවා. ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒතන් අනති, මේ ස්වභාවය ඉක්මවාගේ නෑ කියලා. ආයිත් බලනවා යා කොහොමද. අට්ටිකානි සේතානි සංකවන්නු පනිබහනි. දැන් මේ ඇට සැකිල්ල සුදු වෙලා හග්ගෙඩියේ පැහැය අරගෙන, ඇට සැකිල්ල සුදු වෙලා ඒකෙන් අර ඇට කෑලි සුදු වෙලා තියෙනවා, හග්ගෙඩියේ පැහැය අරගෙන. ඊළඟට ආය බලද්දී අට්ටිකානි පුංජිකිතානි තේරෝ වාසිකානි. දැන් සෑහෙන කල් ගිහිල්ලා තැන් තැන්වල තියෙනවා ඇට ගොඩවල්. තැන් තැන්වල ඇට ගොඩවල් තියෙනවා අර ශරීරී. ඊළ නවවෙනි අවස්ථාව තමයි අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි. ඇට කුණු වෙලා ගිහිල්ලා හුණු වෙලා කුඩු කුඩු වෙනවා. එතනට එනකම්ම නෝණින් විමස විමස බලන, ඕකට කියන්නේ නවසීවතික. එතකොට සොහොනේ තියෙන නවවැදෑරුම් අවස්ථා ශරීරයකට සිදුවෙන ඒ මේක බලනවා කියනවා. ඒවම්පිකෝ භික්කවි කායේ කායානුපස්සී වීරති. මහණෙනි, මේ මෙහෙම තමයි කයෙහි කයානුව වාසය කරන්නේ, කයානු බලමි. ඊළඟට වේදනානුපස්සන. කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි, භික්ෂුව කොහොමද මේ විඳීම වේදනානුපස්සනාවෙන් බලමින් වාසය කරන්නේ? සැපක් විඳිද්දී, සැපක් විඳිමි කියලා එයා ඉස්සල කරන්නේ දැනගන්නවා. දුකක් විඳිද්දී දුකක් විඳිමි කියලා දැනගන්නවා. දුක් සැප නැති බවක් විඳිද්දී දුක් සැප නැති බවක් විඳිනවා කියලා දැනගන්නවා. ඒ සැපයට හේතුව ආමිස සැපයක් නම්, ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් ලැබෙන සැපයක් නම් එයා ඒක අඳුන ගන්නවා. මේක සාමිසං වා සුඛං වේදනං, සාමිස වූ සැපක්. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා ලැබෙන සැපේ එතකොට සාමිස සැපක්. ඊළඟට බුදුගුණ මෙනෙහි කිරීමෙන්, මෙත් භාවනා වැඩීමෙන්, ධර්මයේ මෙනෙහි කිරීමෙන්, වන්දනමානන කිරීමෙන් ඇතිවන සැපක්. ඒක නිරාමිස සැප. බණ භාවනා කිරීමෙන් ඇතිවන සැප නිරාමිස සැපක් කියලා ඒ සැපත් හඳුනා ගන්නවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී නිසා ඇතිවන දුක. එතකොට ඒක මොකද්ද? සාමිස දුක. ඊළඟට එයාට මේ බණ භාවනා කරගන්නකට බණ භාවනා කරගන්න බෑ. වන්දනාව කරගන්න බෑ. බුදුගුණ මෙනෙහි කරගන්න බෑ. ධර්මය කිරි දවසම මහන්සේනවා හිත තැම්පත්වෙන් නැත දුක හටගන්න. මොකක්දේ දුක නිරාමිස දුකක්. එතකොට මේ හටගත්තේ මට නිරාමිස දුකක් කියලා ඒ දුක දැනගන්න. ඊළඟට රූප ශබ්ද ගන්ධරස ස්පර්ශාදිය හේතු කරගෙන එයාට ඇතිවෙන මධ්‍යස්ත බවක්. ඒක මොකද්ද? සාමිස වූ උපේක්ෂාව. ධර්ම මානසිකාර පුද පූජාදීන් ඇති වුණුත් මධ්‍යස්ත බවක්. ඒක නිරාමිස උපේක්ෂාව. මේ විදිහට එයා නුවණින් විමසනවා කියනවා. ඉති අජ්ජත්තං වා, තමා තුලත් මේ හටගන්නේ විඳීම මේ විදිහටයි. බහිද්ධම, බාහිරව හටගන්නේත් මේ විදිහටයි. සමුදේ ධම්මා, ස්පර්ශය හටගැනිල්ලෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශේ නැතිවීමෙන් වේදනාව නැති වෙනවා කියලා මේ දුමුණින් බලද්දී මෙයාට තේරෙනවා. අත්ති වේදනා ස්පර්ශ සමුදෙන් හටගන්නා වූත් ස්පර්ශ නිරෝධයෙන් නැතිවන්නා වූත් විඳීමක් ඇත කියලා යා නුවණින් තේරුම් ගන්න. එතකොට ඒ අවබෝධය පිණිසේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව තේරුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චිත්තානුපස්සන. සිත ගැන වාසය කරනවා චිත්තානුපස්සනාවෙන්. ඉද භික්කවේ බික්කු, මහණෙනි වහිලා භික්ෂුව, සරාගං වා චිත්තං. රාගසිතක් ඇති වුණොත්, රාගසිතක් ඇති වුණා කියලා දැනගන්නවා. වීතරාගං වා චිත්ත, ඒ රාගසිත රාගසිත කියලා දැනගෙන ඊට පස්සේ ආයකට ප්‍රතිකර්ම යොදනවා. ඒක දන්නෝනේ රාගසිත හටගන්නේ අයෝනිසව මනසිකාරයත් සුභ සංඥාවක් නිසා. එතකොට එයා අසුභ සංඥාවෙන් යෝනිසෝ මනසිකාරය බලනකට රාගසිත නැති වෙලා විරාගී සිතක් හට ගන්නවා. එතකොට දැනගන්නවා දැන් මේ රාගසිත නැති වුණා, දැන් තියෙන්නේ විරාගී සිතක්. ඊළඟට දේශ සහිත සිතක් හටගත්තොත් දැනගන්නවා මේක දේශ සහිත සිතක් ඔන්න හටගත්තා. ඊට පස්සේ මේ දේශි හටගන්න විදිය දන්නවා. පටිග නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ දේශේ හටගන්න අරමුණක් තියෙනවා, ඒ අරමුණ අල්ලගෙන මෙනෙහි කරනවා. එතකොට දේශේ හට ගන්නවා. එතකොට ඒක තේරුම් ගත්ත කෙනා යා දේශේ ප්‍රහාණය කිරීම පිණිස මෙච්චිත වඩනකට ඔන්න දේශේ නැති වෙලා වීත දෝසං වා චිත්තං, වීත දෝසං ඔන්න දැන් දේශ රහිත වූ සිතක් හටගත්තා කියලා නිදන ගන්නවා. දැන් මෝහ සහිත සිත හට ගන්නවා. බය තැති ගැනීම ඇති වෙනවා, මමය මාගේ කියලා හට ගන්නවා. එතකොට මෙව දැන ගන්නවා මේ දැන් මට මෝහ සහිත සිත හටගත්. ඒක නුවණින් විමසලා මෝහ සහිත සිත නැති වෙනකොට ඒක දැන ගන්නවා. ඊළඟට සංකිට්තං වා චිත්තං, හිත හැකිලෙනවා. හිත හැකිලෙනවා කියන්නේ හිත මෙනෙහි කරගන්න බෑ, නින්දට වැටෙනවා. එතකොට හිතේ ස්වභාවය මොකද්ද? හැකිලීගී ස්වභාවයක්. ඒ හැකිලීගී ස්වභාවයක් දැන් මේ හිතේ තියෙනවනේ කියලා දැනගෙන වීරිය වඩනවා. එතකොට මොකද වෙන්නේ? හිත සමහර අවස්ථාවලදී හිත කිලින්නේ, හිත වික්ෂිප්ත වෙනවා, හිත විසිරෙන්න ගන්නවා, හිත කලබල වෙනවා. ඒක තේරුම් ගන්නවා. ඊළඟට එහෙම නැත්තම් හිත සමාධිමත් වෙනකොට සමාධිමත්ය කියලා තේරුම් ගන්නවා. සමාධි නැත්තම් සමාධිය නෑ කියලා තේරුම් ගන්නවා. ඊළඟට සමාධිය තුල වැඩිගෙන යනවා නම් සමාධිය තුල දැන් වැඩිගෙන යන හිතක් කියලා තේරුම් ගන්නවා. එහෙම නැත්තම් නෑ කියලා තේරුම් ගන්නවා. කෙලසුන්ගෙන් නිදහස් වුණා නම් හිත කෙලසුන්ගෙන් නිදහස් කියලා තේරුම් ගන්නවා. කෙලසුන්ගෙන් නිදහස් නැත්තම් නිදහස් නෑ. එහෙනම් මේ හැම චිත්ත ස්වභාවයක්ම ගැන හොඳට කල්පනාවෙන් වාසය කිරීම අයිති වෙන්නේ මොකෙටද? චිත්තානුපස්සනාවට. ඊට පස්සේ කෙනා කල්පනා කරනවා මේ මගේ හිතේ හටගන්න යම් ස්වභාවයක් ඇද්ද, මේක තමයි අන් අයගේ හිතෙත් තියෙන්නේ. එතකොට මේ චිත්ත ස්වභාවේ නාම රූප ධර්ම නිසා හට ගන්නවා. නාම රූප ධර්ම නැතිවීමෙන් මේ චිත්ත ස්වභාවේ නැති වෙලා යනවා කියලා නෝණින් විමසනවා චිත්තානුපස්සන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මානුපස්සන. මහණෙනි, මේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ ගැන ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. කොහොමද? නුවණින් බලනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං, තමන් තුළ තියෙනවා නම් කාමච්ඡන්දය. ඔව්, අතිමි අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති, මා තුළ මේ කාමච්ඡන්දේ තියෙනවා නේ කියලා තමන්ගේ තියෙන කාමච්ඡන්දේ ගැන දැනගන්නවා. ඊළඟට දැන් මේකේ තියෙන විශේෂ කාරණේ දැන් බලන රාග සහිත සිතක් ඇති වෙන එක, ද්වේෂ සහිත සිතක් ඇති වෙන එක දැනගන්නවා. දැනගත්තා කියලා දැන් මේ ශ්‍රාවකයා කඩා වැටෙන්නේ. දැන් සාමාන්‍ය වෙන්නේ මොකද්ද? භාවනා කරගෙන යද්දී අකුසල් හටගත්තාම, අනේ ඇයි මට මෙහෙම වෙන්නේ? මං කොච්චර මහන්සි ගන්නවාද? ඇයි මට මේ අකුසල හටගන්නේ? ඒ මොකද්ද? ඒක ආත්ම දෘෂ්ටිය. මොකද ආත්ම දෘෂ්ටිය කියන්නේ? තමාගේ වසඟේ පවත්වන්න හදනවා හිත. හිත තමාගේ වසඟේ පවත්වන්න හදනවා. හිත පවතින හේතු නිසා ඵලයක් හැටියට. හේතු හටගන්නකට ඵලය හටගන්නවා. හේතු නැති එකට ඵලය නැති වෙනවා. තමාගේ වසඟේ පවත්වන්න බලනවා. ඔන්න දැන් දවසම භාවනා කරගන්න බලන භාවනා කරගන්න බෑ. ඔන්න දුකටපත් වෙලා ශෝකෙටපත් වෙලා ඉන්නවා. ඔන්න අකුසල් හටගන්න. අනේ ඇයි මට මෙහෙම අකුසල් හටගන්නේ? අනේ මක්ුණාද කියකේ තමන් ගැන කල්පනා කර කර පසුතැවෙනවා. ඒක ආත්ම දෘෂ්ටිය. ඒක සක්කාය දිට්ඨියෙන් වෙන්නේ. කලබල නැතුয়া හිතනෝ නෑ දැන් මේ හටගන්නේ දැන් පංච නීවරණයන්ගින් ඕන්න දැන් එක නීවරණයක් තියෙනවා. එතන සිහිය තියෙන තැන. එතන සිහිය තියෙන තැන සිහිය වැඩෙන තැන. අවිජ්ජා දෝමනස්ස නැනේ. අවිජ්ජා දෝමනස්ස ආපු ගමන් ඇලීම් ගැටීම් ආපු ගමන් සිහිය පිටන් නැතු යනවා. එතකොට මොකද ඉන්නේ? සෝකි තමයි හටගන්නේ. සිහිය පිටන්න. ඊට පස්සේ පසුතැවීමෙන් වාසය කරනවා. චිත්ත සමාධියක් වැඩෙන්නෙත් නැහැ. කුසල් වැඩෙන්නෙත් නැහැ. අකුසල් වැඩෙන්නේ. ඊට පස්සේ අනාගතය ගැන කල්පනා කරනවා. අනාගතීවත් මට මේක කරගන්න ලැබෙන්න ඕනි කියලා වර්තමානයේ අතාරින්න. එහෙම තමයි වෙන්නේ බහුල වශයෙන්. එතකොට මේ කලබල නැහැ මියා. තමා තුළ කාමච්ඡන්දේ හටගත්තා. එයා දන්නවා මා තුළ දැන් කාමච්ඡන්දේ හටගත්තා. දැන් කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම පිණිස එයා කටයුතු කරන කලබලයක් නැතු. එතකොට මොකද වෙන්නේ? කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. එතකොට ඔන්න කාමච්ඡන්දේ නැති වුණා. ඒ වගේම දකිනවා යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දෝ උප්පාදෝති. කලින් හට නොගින තිබුණු කාමච්ඡන්දේ ඇති වුණාද? ඒකත් දැනගන්න. ඒ කල්ලබලන්නේ නැහැ අයියා. ඇයි? එයා සිහියෙන් ඉන්නවා. දැන් එයාට රාගය ඇති වෙනවා දන්නවා. කාමච්ඡන්දය ඇති වෙනවා දන්නවා. එයා පසුතැවෙන්නේ නැහැ. ඇයි? එයා පසුතැවෙනවා නම් එතන තියෙන්නේ ගැටීමක්නේ. එහෙන සතිපට්ඨානට ඉන්න බෑ. සතිපට්ඨානට ඉන්න නම් ඇලීමේ ගැටීමේ අතාරින්න ඕනේ. ඊළඟට යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති. නූපන් කාමච්ඡන්දේ ඇති වෙන්නේ යම් අයුරකින්ද ඒක දැනගන්නවා. මේ විදිහට කල්පනා කිරීමෙන්නේ, මේ විදිහට හිතීමෙන්නේ මට මේක ඇති වුණේ කියලා නූපන් කාමච්ඡන්දේ ඉපදුනේ යම් විදියකින්ද ඒක දැනගන්නවා. ඊට පස්සෙ යා ඒ කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම පිණිස ධර්ම මානසිකාර්යය දෙනවා. ඊට පස්සේ දන්නවා මම මේ ක්‍රමයට කරපු නිසා ප්‍රහාණය වුණා. එතකොට අනාගතයේ කාමච්ඡන්දේ හට නොගන්න නම් මම මේම කරන්න ඕනේ. එතකොට දැන් මේක යාට හොඳට හේතුඵල ගැන හොඳ කල්පනාවක් වෙනවා. මම මේ විදිහට කිරීමෙන් මට වැරදුණි. මම මේ විදිහට කළා මේක හරි ගියා. ආයෙත් වරදින්න පුළුවන් මට ඒ විදිහට වුණොත්. ආන්නේ විදිහ නොවීම පිණිස සිය පිහිටවනු. දේශය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. තමන් තුළ දේශය හටගත්තාම තමන් තුළ ද්වේෂය හටගත්තා. ඒතර දේශේ නැති වෙන්න කරුණ යුදල නැති වුනහම තමන් තුළ ද්වේෂය නැති වුණා. ඊළඟට නූපන්න ද්වේෂය ඇති වුනේ යම් අයුරකින්ද ඒක දැනගන්න. මට කලින් ද්වේෂි තිබුණේ නැහැ. නමුත් මේ විදියට මම කල්පනා කිරීම නිසායි මේ ද්වේෂය හටගත්තේ. දැන් එයා හේතුව හේනවා. දැන් මේ විදියට හේතුව පේන්නේ නැහැ. ඒකට යට වුණා. ඒ කියන්නේ ඇලීමක් හෝ ගැටීමකට යට වුණොත් හේතු හොයාගන්න බෑයි. එතකොට තියෙන්නේ යාට ඇලීමෙන් ගැටීමෙන් යට වෙච්ච හිතක්නේ. එතකොට හේතු හොයාගන්න බෑ. ඒක හේතු හොයාගන්න සිහිය තියෙන්න ඕනේ. සිහියෙන් තමයි මේක හොයාගන්නේ. එතකොට මේ දැන් මට කලින් තිබිච්ච නැති ද්වේෂයන් මේ හටගත්තේ කියලා දැන් ඊට පස්සේ යා කල්පනා කරනකො මොන මොන කාරණුද මේ ද්වේෂි හටගන්න හේතුනේ. ඒකල හේතු ටික නැති කරමයි. නැති කරාම අර ද්වේෂය නැති වෙනවා. එතකොට පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති. තන්ත ඒ නැතිවෙච්ච ද්වේෂය අනාගතේ හට නොගන්න යම් විදිහින් ඒ විදිහට යා කටයුතු කරනවා. ඔන්න ඊළඟට යාට එනවා නිදිමත, අලස බව. එතකොට යා දැනගන්න මේ මට නිදිමත අලස බව තියෙනවා. ඉතින් මේක නැති කරගන්න දැන් මේ ක්‍රමයට කිරීමෙන් තමයි මේක වුනේ. එහෙනම් මේ ක්‍රමයට නොකරාම මේ විදියට වීරිය ගත්තාම මේක නැති වෙයි කියලා වීරිය ගන්න. එතකොට ඒක ප්‍රහාණ වෙලා යනවා. ඉතින් නූපන් තීන මිද්දේ දුරු වීමටත්, උපන් තීන මිද්දේ ප්‍රහාණය වීමටත්, ප්‍රහාණය වූ තීන මිද්දේ නැවත නූපදීමටත් ඕන්න කටයුතු කරනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ කියන්නේ සිතේ විසිරීමත් කුකුස් කිරීමත් පසුතැවීමත් සැක කිරීමත් කුකුස් කිරීමත් මේවා හටගත්තාම එයා තේරුම් ගන්නවා දැන් කුකුස් හටගත්තාම හිත විසිරුණාම අර ආත්ම දෘෂ්ටියෙන් බැලුවාම ඔන්න ඒක බේරගන්න බෑ මෙයාට ඉවර කරගන්න බෑ සිය පිහිටවගෙන බැලුවොත් මේ හේතු නිසා මේ ඇති වුණා මේ හේතු නැතිවීම නැති වෙනවා කියලා එයා ඒක විසඳ ගන්නවා මේ වගේ තමයි කියන උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා සැකිය විසඳ ගන්න ඊට පස්සේ මේ විදිහට එයා වාසය කරනවා තමා තුලත් මේ විදියයි හටගන්නේ බාහිරත් හටගන්නේ මේ විදියයි කියලා මේවා කළා මේ අයෝනිසෝ මනසිකාරයෙන් මේවා හටගන්නවා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රහාණය යනවා කියලා නුවණින් මෙනෙහි කරලා එයා ධම්මානුපස්සනාව වාසය කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවට පෙන්වා දෙනවා පංච උපාදානස්කන්ධේ හට ගැනීම ගැන ඒ වගේම පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීම ගැන දැන් අපි ගත්තොත් අපි පංච උපාදානස්කන්ධ කොටසේ තියෙනවා ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධ ගැන ධම්මානුපස්සීව වාසය කරනවා ඒ කොහොමද ඉති රූපං මේ තමයි සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප. දැන් ඉති රූපම් මේ තමයි සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප කියලා තේරෙන්න නම් එහෙනම් එයාට කායානුපස්සනාව ගැන හිත පිහිටලා ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන නේද? නැත්තම් බෑනේ. දැන් කායානුපස්සනාව වැඩිලා නැත්තම් ධම්මානුපස්සන වඩන්න බෑනේ. එතකොට දැන් එයාට රූපං කිව්වහම මේක තමයි රූපික ඊපස් එයා ධාතු මනසිකාරී ගැන අවබෝධයක් තියෙන්න ඕනේ දෙතිස් කුණප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ මොකද ඒ අවබෝධය තමයි යා ඊට පස්සේ ගන්නෙ මෙතෙන්ට ඉති රූපං මේ තමයි සතර මා ධාතුන්ගෙන් හටගන්න රූප ඉති රූපස්ස සමුදය මේ රූපය මෙහෙමයි හටගන්නේ කියලා ඊට පස්සේ රූපේ හටගන්න විදිය නෝණින් කල්පනා කරනවා ඉති රූපස්ස අත්තංගම මෙහෙම තමයි මේ රූපය නැති වෙලා යන්නේ කියලා කල්පනා කරනවා එක තැනක මට මතකයි සංයුත්ත නිකායේ දේශනාවක මේ කාරණේ උපුටා දක්වලා තිබුණා දිටි රූපං මහණෙනි මේක තමයි රූපේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතන විස්තර කරන මහණෙනි රූපේ හට ගැනීම මොකද්ද හට ගැනීම තමයි කියන මහණෙනි රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති රූපේ සතුටින් පිළිගන්නවා රූපේ ගුණ කියනවා රූපේ කෙරෙහි හිත බැසගෙන තියනවා එතකොට උපජ්ජති නන්දි ආසාව හට ගන්නවා තදුපාදානං ඒක තමයි උපාදාන උපාදාන පත්‍ය භව උපාදාන නිසා භවේ හට ගන්නවා භව පත්‍ය ජාති භව නිසා උපදිනවා ජාති පත්‍ය ඉපදීම නිසා ජරා මරණ ශෝක මහණෙනි මේක තමයි රූපේ හට ගැනීම කියනවා ඊළඟට දේශනා කරන මහණෙනි රූපේ අස්තංගමයේ රූපේ අභාවයට යම මොකද්ද ඒක දේශනා කරන මහණෙනි රූපයේ ගැන ඔව් අනබිනන්දති අනබිවදති නාජ්ජෝසායතිත්‍ත ඒක රූපය ගැන ඔව් රූපි සතුටින් පිළිගන්නේ රූපේ අගය කරන්නේ රූපේ හිත බැසගන්නේ එහෙම වෙන්න නම් එයාට රූපේ කෙරෙහි යථාභූත ඥානයක් ඇති වෙලා තිබ්බ යුතුයි ඒක ගැන තමයි මේ කියන්නේ මේක රූපයයි මේ රූපේ හටගන්නේ මේ විදියට මේ රූපේ නැති වෙන්නේ මේම මේක වේදනා කියලා ඔන්න වේදනා දැන් ඔන්න දැන් මේ දැනුම දැන් තියෙනවනේ ද වේදනාව කියන්නේ මේක කියලා දැන් කයි හට ගන්නකොට දැන් මේ සැප හට ගන්නකොට දුක් හට ගන්නකොට උපේක්ෂා සාමිස වේදනා නිරාමිස වේදනා මේ ඔක්කොම ගැන මෙනෙහි කරනවා මේම තමයි වේදනාවේ හට ගැනීම කියලා බලනවා ඒකෙතරේ දේශනාවේ තිබුණේ මේ වේදනාව නිසා ඒක සතුටින් පිළි අරගෙන දැන් අර එහෙමනම් අපි මේ සූත්‍රයට අනුව ගලපලා බැලුවොත් මේකේ ඉටි වේදනා කියන තැනට තමයි අපි දාන්න ඕනේ මේක තමයි වේදනා මොකද්ද වේදනාව ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා ස්පර්ශේ නැතිවීමෙන් නැතිවන ස්වභාවයේ වේදනාවක් මේ කියලා තමයි මේ පංති උපාදානස්කන්ධයේදී වේදනාව ගැන බලන්න තියෙන්නේ වේදනාවේ හට ගැනීම ගැන බලන්න තියෙන්නේ සූත්‍රයට අනුව මේ වේදනාව අභිනන්දනය කළොත් සතුටින් පිළිගත්තු එහි ගුණ කිව්වොත් ඒ සිත බැසගත්තොත් ආසාව ඇති වෙනවා. ඒකේ ආස්වාදෙන්නේ ආසාව ඇති වෙනවා. එතකොට උපජ්ජති නන්දි. රදුපාදාන ඒක තමයි උපාදානෙ. ඊට පස්සේ මෙයාට කර්ම රැස් වෙනවා. උපාදාන පත්‍ය බහුව කියන්නේ කර්ම රැස් වෙනවනේ. කර්ම රැස් වෙච්ච ගමන් ඉතින් විපාක. එතකොට මේ විදිහේ රටාවෙන් වෙන් වෙච්ච ගමන් වේදනාව යස්තංගමේ. වේදනාව නැති වී යාම. ඉති සංඥා. මෙලකට සංඥාව ගැන බලනවා. සංඥා හය ආකාරයිනේ. මොනවද? රූප සංඥා, ශබ්ද සංඥා. සංඥාව කියන්නේ අපිට පේන වර්ණ සටහන්. එක එක වර්ණෙන් යුතු සටහන තමයි සංඥාව කියන්නේ. දැන් මේ ඇහෙන් පේන්නේ එතකොට මොන සංඥාවද? රූප සංඥාව. එතකොට කනේ ස්පර්ශයෙන් ඇහෙන්නේ ශබ්ද සංඥාව. දැන් අපි කනෙන් යමක් අහද්දී අපිට හිතේ මැවෙන්නේ නැද්ද යම් කිසි දෙයක්? ඒක තමයි ශබ්ද සංඥාව. ඒක කනෙන් ඇහිලා වෙන්නේ. නාසීර දැනෙද්දී ගන්ධ සංඥාව. දැන් ඔන්න අපි යද්දී ඔන්න එනවා පිච්චමල් සුවඳක්. ඔන්න පිච්චමල් පේන්නේ නැහැ. නමුත් අපි පිච්චමල් සුවඳක් කියපු ගමන් අපේ සංඥාව මොකක්ද වෙන්නේ? පිච්චමල්. කෙනෙක් කියන්නේ නෑ නෑ පිච්චමල් නෙමෙයි මේ නාමල් සුවඳක් කියනවා. එතකොට අර පිච්චමල් සංඥාව වෙනස් වෙලා ඒ ඔක්කොම එන්නේ අර ගන්ධ සුවඳ අනුව තමයි. දිවේ රස සංඥාවත් එහෙමයි. මේ ස්පර්ශ සංඥාවත් එහෙමයි. ඒ වගේම මේ හිතේ ඇති වෙනවා. ඔව් හිතේ ඇති වෙනවා ධම්ම සංඥා. ඒ කියන්නේ හිතේ මේ ඔක්කොම සංඥාවල් ටික හිතේ හට ගන්නවා. එතකොට මේ ඔක්කොම හට ගන්න ස්පර්ශෙන්. ඇහි ස්පර්ශෙන් රූප සංඥාව හට ගන්නවා. කනේ ස්පර්ශෙන් ශබ්ද සංඥා හට ගන්නවා. නාසී ස්පර්ශෙන් ගන්ධ සංඥා හට ගන්නවා. දිවේ ස්පර්ශෙන් රස සංඥා හට ගන්නවා. කයේ ස්පර්ශෙන් පොට්ටබ්බ සංඥා හට ගන්නවා. මනසේ ස්පර්ශෙන් ධම්ම සංඥා හට ගන්නවා. ඉතින් මේ කෙරෙහි හොඳ සිහියක් ඕනේ මේක තේරුම් බේරුම් කරගන්න. ඊට පස්සේ මේ සංඥාව තමයි අපි සතුටින් පිළිගන්නේ. මේ සංඥාවල් සතුටින් පිළි අරගෙන මේ සම්පූර්ණ අර්බුදි හැදින් හිත ඇතුළේනේ. මේ අභ්‍යන්තරිකව හැදෙන ප්‍රශ්නයක් තියෙන්නේ. මේක බාහිර එකක්, බාහිර එකක් නෙමෙයි. මේක සනිකරම අභ්‍යන්තර ප්‍රශ්නයක්. මේ අභ්‍යන්තර ප්‍රශ්නේ විසඳගත්තොත් මේ බාහිර ප්‍රශ්න ලෝකේ තියෙන එකක්. Taman ඒ ප්‍රශ්නෙන් අත් විදිලා අභ්‍යන්තර ප්‍රශ්නේ විසඳුණාම. ඒකට සංඥාව ගැන තේමයි තියෙන. සංඥාව අට ගන්නවා. සංඥාව අභිනන්දති, අභිවදති. ඒ කියන්නේ සංඥාවක් ඇති වුණාම පස්සේ අභිනන්දති කියන්නේ ඒකෙන් පිළිගන. දැන් ඔන්නේ යම් කිසි දෙයක් Tamanට රාගයක් හෝ ද්වේෂයක් හෝ බයක් හෝ කුමක් හෝ ඇති වෙච්ච දෙයක් ඔන්න හිතේ මැවෙනවා. මැවිච්ච ගමන් අපි මේක පිළිගන්නවා. එතකොට ඒක පවත්වන්න තමයි බලන්නේ නේ. ඒකේ එක්ක ගුණාගුණ අපි විග්‍රහ කරගන්නවා හිතේ මවාගෙන. එහෙම එකක් වෙන්නේ නැද්ද? එතකොට ඒක බැස ගන්නවා. බැසගත්තට පස්සේ අනුව තමයි අපි එතකොට බැස ගන්නකට තෘෂ්ණාව ඇති වෙලා ඊට පස්සේ ඒ අනුව අපි උපාදානත් වෙලා ඊට පස්සේ අපි චේතනා පහළ කරලා ක්‍රියා කරනවා. එතකොට චේතනා පහළ කරලා ක්‍රියා කරනවා කියලා කියන්නේ ස්පර්ශයක් ස්පර්ශයක් ගන්න චේතනාව හට ගන්නව නේද? එතකොට කොච්චර වේගෙන් ස්පර්ශය ඇති වෙයිද මේ චේතනා ඇති වෙන. එතකොට ස්පර්ශය ඇති වෙනකොට එතන විඥානීය ක්‍රියාකාරීත්වයේ තියෙනවා. ඉතින් විඥාන ක්‍රියාකාරීත්වයේ තුල චේතනා පහළ කරනකට කර්මය රැස් වෙනවා. ඇයි? අවිද්‍යාව සහගතයිනේ මේ ඔක්කොම. ඒ කර්මය රැස් වෙනකොට ඒක අපිට පාලනය කරන්න බෑ. ඇයි? ඒ විපාක දෙන ස්වභාවය අචින්තයයි. අචින්තය කියන්නේ ඒක විපාක දෙන ස්වභාවය හිතාගන්න බෑ. අපිට හිතාගන්න බෑ කොයි විදිහෙද මේක විපාක දෙන්නේ කියලා. ඒකයි කම්ම විපාකෝ අචින්තය. ඒ කියන්නේ ඒ විපාක දෙන්නේ ditta ධම්ම වේදිනී වශයෙන්ද දන්නේ නැහැ. ඒ විපාක දෙන්නේ උපපජ්ජ වේදිනී වශයෙන්ද දන්නේ නැහැ. ඒ විපාක දෙන්නේ අපරාපරි වේදිනී වශයෙන්ද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා මේ සංස්කාර කියලා සංස්කාර ගැන බලනවා කියන. එතකොට මේ සංස්කාර කියලා බලන්න කියන්නේම චේතනාව. සංස්කාර විස්තර කරන්නේ උන්වහන්සේ පංච උපාදානස්කන්ධය කොහොමද? සංචේතන, රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. රූපයක් දැක්කහම දැන් ඔන්න අපිට රූප සංඥාවක් කියන රූපයක් දැක්කහමනේ දැන් විඥානයත් එක්ක සම්බන්ධ ස්පර්ශය දැන් තියෙන්නේ. දැන් ඒ රූපේ දැක්කල ඔන්න චේතනාව හට ගන්නවා. චේතනාව හටගන්නේ ස්පර්ශය තුලින්නේ. එතකොට ස්පර්ශය තුලින් චේතන හටගත්තම කර්මය රැස් වෙනවා. එතකොට මේ ශබ්දයක් ඇහෙනවා. ඔන්න ශබ්දය ගැන චේතන හටගන්නවා. එතකොට ඒක මොකද්ද? සංස්කාරයක්. එතකොට ගඳ සුවඳ දැනෙනවා. චේතනාව හටගන්නවා. මොකද්ද? සංස්කාරයක්. රස දැනෙනවා. චේතනාව හටගන්නවා. මොකද්ද ඒක? සංස්කාරයක්. එතකොට පහස දැනෙනවා. චේතනාව හටගන්නවා. සංස්කාරයක්. මනසට සිතිවිලි ඇති වෙනවා. ධම්ම සංචේතන. චේතනා හටගන්නවා. සංස්කාර. එතකොට මේ ඔක්කොම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශ නිසා. ස්පර්ශ ඔබ දන්නවනේ. ස්පර්ශ කියන්නේ ඇහි රූපයයි විඥානයයි එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම මනසේ ස්පර්ශයත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. දැන් බලන්න මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන ස්පර්ශෙත් එක්ක නේද? ඇයි ස්පර්ශය නිසා තමයි විඳින්නේ. ස්පර්ශය නිසා තමයි හඳුනාගන්නේ. ස්පර්ශය නිසා තමයි චේතනා ඇති වෙන්නේ. එතකොට මේ ඔක්කොටම විඥානීය ක්‍රියාකාරීත්වය ප්‍රබලව නැද්ද? මේ හැම එකකටම විඥානීය ක්‍රියාකාරීත්වය සම්බන්ධ වෙලා තියෙන. ඉතින් එහෙම චේතනා පහළ කරලා ඔන්න සතුටින් පිළිගන්න. එක්කෝ ඒකේ ගුණ කියනවා, ගුණාගුණ කියනවා, බැස ගන්නවා. ඊට පස්සේ ඔන්න උපාදාන ඇති වෙලා ඔන්න භව පත්‍ය ඔන්න සංස්කාර මේ පංච උපාදානස්කන්ධි දිගින් දිගට යනවා. මේක නැති වෙනවා කියනවා. මේක අවබෝධ කරලා මේකේ නිස්සාරණයටපත් වෙනවා. ඒකේ තියෙන්නේ දැන් ඒක නොපිළගෙන ඉන්නනම් ආදීනවයම මෙනෙහි කරන්නනේ. දැන් ඔන්න අපි කායानुපස්සනාව ගත්තොත් මේ කායानुපස්සනාවේ අසුභ මානසිකාරී වේවා, ඉරියාපත වේවා, දැන් ආනාපාන සති වේවා, ඉරියාපත වේවා, සම්පජඤ්ඤ වේවා, අසුභ වේවා, ධාතු මනසිකාර වේවා, නවසීවතික වේවා, ඒ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්වන්නේ ආස්වාදේ කරා යන්නද ආදීනව දකින්නද? ඇයි ආදීනව දැක්කොත් තමයි නිස්සරණයකට යන්නේ. ඒ කියන්නේ අත්හැරීමකට යන්නේ ආදීනව දැක්කොත්. ඒක අපිට හොයාගන්න බෑ. ඒ කියන්නේ දැන් බලන්න හිතලා දැන් බුදුරජාණන් වහන්සේ සවත් නුවර වැඩ සිටිද්දී මේ එක සන්තති කියන අමාත්‍යවරයා කැරල්ලක් සංසිඳවන්න ඈත පිටත් කළා. කැරල්ල මැඩ පවත්තලා මෙයා ජයග්‍රහණය කරලා ආවා. රජුරු සතුටු වෙලා රජ සැප දුන්නා. ඊට දවස් 7ක් ඔහිට රජ සැප දෙනවා. ඒ රජ සැප තිබුණේ ඇතුළත් කළා හොඳට කැම්බීන් කැමතිතා ජාති කන්න බොන්න තියෙනවා. එයාව සතුටු කරන්න නලගනක් දුන්නා. නලගන තමයි සම්පූර්ණයෙන් දැන් මේ දවසම මෙයාට තියෙන සින්දු අහින්ද අර නලගන නටනවා. දැන් හත්වෙනි දවසේ දැන් මෙයා යනවා උද්‍යානයට ගිහිල්ලා. දැන් නලගන දැන් උද්‍යානේ තමයි ලෑසි කරලා තියෙන්නේ. ඉදාට මෙයාට සතුටු වෙන්න, විනෝද වෙන්න. ඇතා පිටේ දැන් යනවා. බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩිනවා පාරේ. වැඩිද්දි දැන් බුදුරජාණන් වහන්සේ දැකලා මෙයා බොහොම ගරු සරිවිතු ඇත අපිට මින්දෙද්දි ඔළුව පාත් කළා හිනා වුණා. ඉතින් මෙයා යනකට බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා. ආනන්ද හාමුදුරුව ඇහුවා, ස්වාමීනි, ඇයි සිනහ පහළ වුණේ? ඉතින් මිනිස්සුත් වට වුණා, මේ මොකක් හරි විස්තරයක් තමයි දැන් එහෙනම් මේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ දැක්කනේ මේ දැන් කියපු ඇමතිතුමා සන්තති අමාත්‍ය. ඔව්, අද රාත්‍රී අද හවස් යාමේ අරහත්ත්වයට පත් වෙලා පිරිනම් පාන. ඒ කාලේ අපහැදිච්ච මිනිස්සු එක එක කතා කියනකට මේක වෙන්න පුළුවන් දෙයක්ද? පහැදිච්ච මිනිස්සු හරි සතුටු වුණා, අනේ අද බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය දකින්න පුළුවන් කියලා. දැන් සන්තති අමාත්‍ය ගිහිල්ලා පොකුණේ නෑව. නාල ඇවිල්ලා හොඳට කෑම කකා බීම ජාති බිබි. දැන් ඉතින් සතුටින් ඉන්නෝ. දැන් අර මිනිස්සු විනෝද වෙන අය මියුසික් වාදන කරනවා. එතකොට දැන් මේ නලගන කල්පනා කළා අදින් එයාගේ ඩියුටි එක ඉවරයි. දැන් නලගන හිතුවා අද තමයි මම මියාව ගොඩාක් සන්තෝෂයට කරන්න ඕනේ. අද තමයි මම සම්පූර්ණ හොඳට නටලා පෙන්නන්න ඕනේ. එතකොට මට අද ගොඩාක් යා තෑගි දේවි. ඉතින් නලගෙන වෙනදටත් වඩා විදුලිය වගේ නිකන් කිසි ගාලා නටනවා. දැන් එතකොට දැන් නලගෙන නටුම දැකලා හරි හරි විස්මයට පත් වෙලා විස්මයෙන් වාසය කරන්නේ දැන් ඔන්න ඇහි රූපි බලාගෙන. එකපාරට නලගෙන වැටුණා. මැරිලා වැටුණේ. එතකොට මේ සම්තති අමාත්‍යයට නැගිට්ටුණා. සේවකයන්ට කිව්වා ඉක්මනට බලාපල්ලා මේ මගේ නලගෙනට මක්ුණාද? පිරිස ඇවිල්ලා කිව්වා අමතිතුමනි මැරිලා වැටිලා. මැරිලා වැටිලා කිව්වා දැන් මෙයාට වරොත්තු දෙන්නේ නැහැ මේ සිද්ධිය. ඇයි මෙයා හරි ආසාවෙන්නේ දැන් මේ බලබල හිටියේ වැළපෙන්න ගත්තා. පොඩි දරුවෙක් වගේ වැළපෙන්න ගත්තා. වැළපිලා කිව්වා අනේ මට නම් වැඩක් නැහැ. අනේ මගේ හිත සංසිඳවන්න මගේ දැන් හිත ගිනි ගන්නවා. මාව සංසිඳවන්න මාව භාග්‍යතුන් වහන්සේ ගාවට එක්කම් ඵලයන් කියලා කිව්වා. ඉතින් මිනිස්සු එක්කගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා සම්තති අමාත්‍යතුමනි ඔය නලඟන නිසාම සසරේ හෙළු කඳුළු සාගර ජලයට වැඩි කිව්වා. එක්කෙනෙක් කොච්චර වාරයක් අඬවලද ඔය නලඟන නිසාම සාගර ජලයට වැඩි කිව්වා ඔබ හෙළු කඳුළු. එහෙමනම් මේ හඬවන එක්කිනා ආය ආය හම්බ වෙනවා. රිදවන එක්කිනා ආය ආය හම්බ වෙනවා. දැන් මේ මේ භයානක නිසයි මේ සසරේ ඒ ආදීනව පේන්නේ නැන්නේ අපිට. අර්බුදේ ආය ආය හම්බ වෙනවා මේ සසරේ. ඒකයි මේකේ තියෙන දැන් සම්තති අමාත්‍යය හිටියේ මියාව සතුටු කරපු එක්කිනා කියලා. සම්තති අමාත්‍යිතේ දැන් දවස් 7ක් මියාව සතුටු කරන්න ආපු නලඟන කියලා වැළඳගෙන හිට හිතින් බැලුවාම මියා කළ තියෙන මොකද්ද? සාගර ජලයට වැඩිතරම් කඳුළු දීපු කෙනා මේ ආයම් හම්බුලා තියෙන්නේ. ඉතින් මෙවැනි සසරක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සීය පිහිටුවා ගන්න මේ අවස්ථාව ලබා දෙන්නේ උන්වහන්සේ. ඉතින් එතකොට මේ ආදීනව කල්පනා කරනවා. සම්තති අමාත්‍යතුමාට හොඳට තේරුණා ධර්මය අවබෝධ කළා අරහත්ත්වයට පත් වුණා. ඉතින් බැලුවම ඊදාම පිරිනුවම් පානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් මේ සම්තති ඔබ ප්‍රාතිහාර්ය පාලා පිරිනුවම් පාන්න කියලා. ඉතින් ඊදා යා ගැඳුම් පිටින් මෙයා අහසර නැගලා ප්‍රාතිහාර්ය පාලා පිරිනුවම් පෑවා. ඉතින් ඒකෙන් තේරුණා මේ එතුමාට වාසනාව තිබ්බා මේ දුකෙන් ඔව් නිදහස් වෙන. දැන් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනකම් අපි දන්නේ නැහැ මේ කල්ප ගානක් අඬවපු කෙනා මේ ආවේ කියලා. දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේකේ කාට කාටත් මේ සසරේ යන්න තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඉති විඥානං මේක තමයි විඥානය කියලා නාම රූප නිසා හටගන්න විඥානයක් තේරුම් ගන්න. ඊළඟට ඉති විඥානස සමුදය මේ විඥානය නිසාත් ඒක පිළිගැනීම නිසාත් පටිච්ච සමුප්පාදේ තමයි හටගන්නේ. පටිච්ච සමුප්පාදේ නැති වෙනවා නම් විඥානයේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. මේ විදිහට පංච උපාදානස්කන්ධේ බලන්න කියනවා. බලනකොට තමා තුලත් මේ ක්‍රමයටයි මේක හටගන්නේ. තමාගෙන් බාහිරත් මේ විදිහටයි හටගන්නේ කියලා බලන්න කියනවා. එතකොට මේ හොඳට සිහිය පිහිටනවා. බොහෝ කල් නුවණ පිහිටනවා. තමන්ට අවබෝධය පිණිස ඥාන දියුණු වීම පිණිස නොයල්ම පිණිස මේක උපකාරී වෙනවා. පුණ්‍ය පරම්පික වේ මහණෙනි තවත් එකක් තියෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. ඊළඟට මේ ධම්මානුපස්සනාව තුළ ආධ්‍යාත්මික බාහිර ආයතන 6 ගැන නුවණින් බලමින් වාසය කිරීම. ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති. එතකොට මේ භික්ෂුව ඇස ගැන දැනගන්න මේ ඇස හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්, නාම රූප නිසා හටගත්තු එකක්, නාම රූපයන්ගේ නැතිවීමෙන් ඇස නැතිවිලා යනවා, කර්මාණු රූප ආහාර ආදී ප්‍රත්‍යයෙන් පවතින්නේ කියලා. රූපේච පජානාති බාහිර රූප ගැනත් නොනින් දැන ගන්නවා. යංච තදුභයම් පටිච්ච උපජ්ජති සංයෝජනං. ඒ දෙක නිසා හට ගන්නවද යම් කිසි බැඳීමක්. තංච පජානාති ඒකත් දැන ගන්නවා. දැන් එක්තරා අවස්ථාවක මහා කොට්ඨිත මහරහතන් වහන්සේ මේකට උපමාවක් දේශනා කළා. සුදුහරකයි කළු හරකයි වගේ කිව්වා. ඒ කියන්නේ අපි කියමු ඇස කියන්නේ සුදු හරක කියලා. රූපේ කියන්නේ කළු හරක කියමු. අහනවා සාරිපුත්තයන් වහන්සේ අහනවා. කොට්ටිතයන් වහන්සේගෙන් අහනවා. ආයුෂ්මත් කොට්ටිතයන් වහන්සේ ඇහැ රූපෙට බැඳිලාද? රූපේ ඇහැට බැඳිලාද? ඉතින් කියනවා ඇහැ රූපෙට බැඳිලා නැහැ. රූපේ ඇහැට බැඳිලත් නැහැ. හැබැයි අපිට පේන්නේ ඇහැ රූපෙට බැඳිලා වගේ. කන ශබ්දයට බැඳිලා වගේ. ශබ්දේ කනට බැඳිලා වගේ පේන. බැඳිලා නැහැ කියනවා. සිත සිතිවිලි වලටත් බැඳිලා නැහැ කියනවා. ඇහැ රූපෙට බැඳිලත් නැහැ. රූපේ ඇහැට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දේ කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසයේ දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු මනසට බැඳිලා නැහැ. මහා කොට්ටිතෙන් වහන්සේ තෙන්දි විස්තර කළා. මේ ඇසත් රූපයත් නිසා යම් චන්ද්‍රාගයක් හට ගන්නවාද? ඒක කියනවා බැඳීම. ඒක හරියට කළු හරකයි සුදු හරකයි කඹයකින් ගැට ගැහුවා වගේ කියනවා. කළු හරකයි සුදු හරකයි කඹයකින් එකට ගැට ගහලා තිබෙද්දී දෙන්න යන්නේ එකට යන්නේ එකට වාසය කරන. එතකොට කළු හරකට හිතෙනවා සුදු හරකට මම බැඳිලා ඉන්නවා. සුදු හරකට හිතෙනවා කළු හරකට බැඳිලා ඉන්නවා කියලා. නමුත් මේ දෙන්නම බැඳිලා ඉන්නේ දෙන්නට දෙන්න නෙමෙයි. කඹයකින් බැඳිලා ඉන්නේ. යම් දවසක මේ කඹේ කැපුණද කඹේ ගැලුණාද දෙන්නට දෙන්න නිදහස්. හැබැයි දෙන්නට දෙන්න නිදහස් බව දන්නේ නැහැ. කියන ඒ වගේ කියන මේ ස්වභාවය. ඒක නිසා දැනගන්නවා කියන යා ඇසත් දැනගන්නවා රූපෙත් දැනගන්නවා. ඒ දෙක නිසා හටගන්නවාද බන්ධනය ඒකත් දැනගන්නවා. යථාච අනුප්පන්නස සංයෝජනස්ස උප්පාදෝති. යම් ආකාරක නූපන් බන්ධනයක් හටගන්නවාද ඒකත් දැනගන්නවා. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහණං උති. යම් ආකාරකින් උපන්න බන්ධනේ නැති වෙනවාද ඒකත් දැනගන්නවා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝති. යම් ආකාරයකින් නැති වී ගිය බන්ධනේ ආයේ කවදාවත් හටගන්නේ නැත්නම් ඒකත් දැනගන්නවා. ඇසත් දැනගන්නවා රූපෙත් දැනගන්නවා. කනත් දැනගන්නවා ශබ්දයක් දැනගන්නවා. නාසයක් දැනගන්නවා ගඳ සුවඳක් දැනගන්නවා. දිවක් දැනගන්නවා රසයක් දැනගන්නවා. කායක් දැනගන්නවා පාසක් දැනගන්නවා. මනසක් දැනගන්නවා අරමුණුක් දැනගන්නවා. මේවන් නිසා හටගන්න බන්ධනෙත් දැනගන්නවා. නූපන් බන්ධනේ උපදීනිය අම්මයුරින්ද ඒකත් දැනගන්නවා. උපම් බන්ධනේ නැතිවෙන යම්මයුරින්ද ඒකත් දැනගන්නවා. නැතුණු බන්ධනේ ආය හටගන්නේ නැද්ද ඒකත් දැනගන්නවා. එහෙම දැනගත්තාම එයා තේරුම් ගන්නවා අනී මේ ස්වභාවයමයි බාහිර තියෙන්නේත්. බාහිර තියෙන්නේත් මේ ස්වභාවයමයි කියලා එයා ආධ්‍යාත්මික බාහිර වශයෙන් දැනගෙන එතකොට මේ හේතු නිසා මේවා හටගන්නවා. හේතු නැති වෙනකොට නැති වී යනවා. නුවණින් බලමින් වාසය කරද්දී මේකට නොවැළෙනවා හිත. මේ කිසිවක් උපාදාන්නකොට වාසය කරන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා සප්ත බොජ්ජංග ධර්ම ගැන. දැන් මේ වෙද්දී උන් අවබෝධයට ආවිල්ලා. අවබෝධයට උමා කරන සුදුසු තත්ත්වේ ඇවිල්ලා දැන් ඇයි දැන් පටන් ගත්තේ කොහෙන්ද මේක? ඔව් 1600න් උස්ම ගන්න 100න් උස්ම ඉලන්න කියන පාඩමෙන් තමයි. ඒක තමයි මේකේ තියෙන පළවෙනි අභ්‍යාසය. 100න් උස්ම ගැනීමල 100න් උස්ම හෙලීම. දැන් බලන්න මේ 100 කොච්චර දුර ඇවිල්ලාද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා බොජ්ජංග ධර්ම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන ධර්ම හත. ඉද භික්ඛවේ බික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං. ඔන්න භික්ෂුව බලනවා තමන්ගේ ජීවිතය තුළ සිහිය ආර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන විදිහට තියනවාද? දකිනවා මේක තියනවා. අත්ථි මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මා තුල ඔව් චතුරාර්ය සත්‍ය අවබෝධයට නිසි පරිදි සිහිය වැඩිලා තියෙනවා කියලා දැනගන්නවා. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. තමන් තුල එහෙම වැඩිලා නැත්තම් නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජං ගෝති පජානාති තාබ මාතුල සතිය ආරි සත්‍ය අවබෝධයට තරම් වැඩිලා නැහැ නේව කියලා දැනගන්නවා. යථාච අනුප්පන්නස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. ආරි සත්‍ය අවබෝධයේ පිණිස සිහිය වැඩෙන්නේ යම් අයුරින්ද තංච පජානාති එකත් දැනගන්නවා. යථාච උප්පන්නස සති සම්බොජ්ජංගස්ස, එතකොට උපන්නා වූ සති සම්බොජ්ජංගය භාවනාය පාරිපූරි. භාවනාව පාරිපූර්ණ කියන්නේ නැවත නැවත කිරීමෙන් පිරිපුන් බවට යයිද තංච පජානාති ඒක දැනගන්නවා. ඒ කියන්නේ සිහිය නැවත නැවත නැවත පුහුණු කිරීමෙන් පුරුදු කිරීමෙන් පිරිපුන් බවට යයිද පරිපූර්ණ වෙයිද ඒක දැනගන්නවා. එතකොට පින්වත්නි, සිහිය පරිපූර්ණ කරන්න තියෙන්නේ ওই රටාව තුල සතර සතිපට්ඨානය තුල තමයි. ඊළඟට දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බොජ්ජංග. තමන් තුළ ධම්ම විචය, ඒ කිවි දහම් කරුණු නුවණින් විමසීම. දැන් මේ කියපු දේවල් මොනවද? මේ පංච උපාදානස්කන්ධය හට ගන්න විදිය, නැති වෙන විදිය, ආයතන හට ගන්න විදිය, නැති වෙන විදිය, මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බැලීම, හේතු ප්‍රත්‍ය වශයෙන් බැලීම, පටිච්ච සමුප්පාද වශයෙන් බැලීම, ධාතු වශයෙන් බැලීම, මේ විදිහට නුවණින් විමසීමසා බලන එකට මොකද්ද කියන්නේ? ධම්ම විචය. එතකොට මේ ධම්ම විචය නුවණින් විමසා බලන්නේ ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන. එතකොට මේ විදිහට මෙයාගේ නුවණින් විමසා බැලීම තියෙනවද කියලා තමන් තුලින් බලද්දී යාට තේරෙනවා නම් තමන් තුල තියෙනවා කියලා. නෑ දැනගන්න. තමන්ට එහෙම නැත්තම් නෑ කියලා දැනගන්නවා. එතකොට නූපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගය උපදින්න යම් ආකාරයෙන්ද ඒ විදියට කරගෙන යද්දි උපදිනකොට ඒකත් දැනගන්නවා. උපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගය නැවත නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් වැඩි යනවද ඒකත් දැනගන්නවා. ඊළඟට වීරිය, තමන්තල වීරිය තියෙනවා නම් වීරිය තියෙනවා කියලා දැනගන්නවා. විරි සම්බොජ්ජංගය, විරි සම්බොජ්ජංගේ නැත්තම් විරි සම්බොජ්ජංගේ නැතේ කියලා දැනගන්නවා. ඊළඟට නූපන් විරිය සම්බොජ්ජංගේ උපදිනවාද ඒක දැනගන්න. උපන් විරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වෙනවාද ඒක දැනගන්න. සති ධම්මිච විරිය ළඟට පීති. දැන් එතකොට මේ අවබෝධය කරලා යන්නේ අඬාන්ට නෙවෙයි, ප්‍රීතියෙන් යුක්තව. එතකොට ප්‍රීතිය සතුට කියන එක තමන්ට අවබෝධය පිණිස තියෙනවාද කියලා දැනගන්නවා. තියෙනව නම් තියෙනවා කියලා තේරුම් ගන්න, නැත්තම් නෑ කියලා තේරුම් ගන්නවා. ඊළඟට නූපන් ප්‍රීති සම්බොජ්ජංගේ උපද්දවා ගන්න වෑයම් කරනකොට ඒක හටගත්තාම ඒක පූර්ණත්වයට පත් වුණා නම් දැනගන්නවා. ඊළඟට පස්සද්දි. පස්සද්දි කියන්නේ සැහැල්ලුව. කායික වශයෙන් උත් මෙයා සැහැල්ලු වෙනවා, මානසික වශයෙන් උත් සැහැල්ලු. මේ සැහැල්ලුව රුකුල් දෙනවා මේ ධර්ම මාර්ගයට. තමන් තුළ තියෙනව නම් තියෙනවා කියලා දැනගන්නවා, නැත්තම් නෑ කියලා දැනගන්නවා. මේක යම් ආකාරයකින් වැඩෙනවද ඒක සම්පූර්ණ වෙනවද දැනගන්නවා. මේ විදිහට සමාධි උපේක්ඛා, සමාධියක් දැනගන්න විදිහට උපේක්ෂා. ඒ සමාධියට පවා ඇලෙන්නේ නෑ. දැන් මේ මාර්ගය තුල ඇයි සමාධිය තුල පවා දැන් සමාධියට පස්සේ උපේක්ෂාව තියන්නේ ඒක. ඒ කියන්නේ සමාධියත් මාර්ගයක් මිසක් ඒකේ හිත බැසගන්නේ නෑ මේ කියන මට්ටමට එද්දී. එතකොට දැනගන්නවා මේක මේ බොජ්ජංගයක් හැටියට උපේක්ෂාව මට වැඩිලා නම් වැඩිලා කියලා දැනගන්නවා, නැත්තම් නෑ කියලා දැනගන්නවා. යම් ආයුරකින් උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩිනොත් දැනගන්නවා. මේ විදිහට සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් ඉගෙන බලද්දි මේ විදිහට තමයි අන් අයටත් වැඩෙන්නේ කියලා දැනගන්නවා. මේ විදිහට තමයි බාහිරත් කෙනෙකුට වැඩෙන්නේ, තමාටත් වැඩෙන්නේ කියලා මේක දැනගන්නවා. මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න මේ බොජ්ජංග ධර්මයන් තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට හරියට වැඩුණොත් පාරිණි ධම්මානුපස්සනා තුළ යා දුක්ඛාරි සත්‍යයත් මනවින් දැනගන්නවා, දුක්ඛ සමුදයත් මනවින් දැනගන්නවා, දුක්ඛ නිරෝධයත් දැනගන්නවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයත් දැනගන්නවා. අන්න අයත් අවබෝධ කරන්නේ මේ විදිහටයි කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා මහණෙනි මේ සතිපට්ඨාණය මේ විදියට හත් අවුරුද්දක් වැඩුවොත් ඵල දෙකකින් එකක් කැමති වේ යුතුයි කියනවා. එක්ක මේ ජීවිතේදීම අනික්ලේශී බවට පත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමි වෙනවා කියන. මහණෙනි හත් අවුරුද්දක් ඕනේ, හය අවුරුද්දක් මේක කළොත් තීත් වෙනවා කියනවා. හය අවුරුද්දක් ඕන්නේ, පස් අවුරුද්දක්, හතර අවුරුද්දක්, තුන් අවුරුද්දක්, දෑ අවුරුද්දක්, එක අවුරුද්දක් කළොත් මහන්නේ එක අවුරුද්දක් ඕනෙත් නෑ කියනවා. හය මාසයක් කළොත්, පස් මාසයක්, හාර මාසයක් කොහොම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි අඩ මාසයක් ඕන්නේ මහණෙනි දවස් 7ක් සතියක් හරි විදියට මේක කළොත් මේ ආකාරයට සතියක් කළොත් අරහත්ත්වයට පත්වීම හෝ අනාගාමි ඵලයට පත්වීම කැමැති විය යුතුයි කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මහණෙනි මේක තමයි ඒකායන මාර්ගය සත්තානං විසුද්ධිය සත්‍යයන්ගේ පිරිසිදු බවට ශෝක පරිද්දවානං සමතික්කමයි ශෝක වැළපීම් ශෝක වැළපීම් ඉක්මවන දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක් දොම්නස් නැති කර ගැනීමට ඥායස්ස අධිගමයි දැන් මේ ඔක්කොම අපි කැමති දේවල් තියෙන්නේ සත්තාන විසුද්ධිය කායික මානසික කාය වචනේ සිටේ පිරිසිදු බව කැමති බවනේ අපි ඊළඟට ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක වැළපීම යන්න අපි කවුරුත් කැමති දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි කායික මානසික දුක් නැති වෙනවට අපි කැමති ඥායස්ස අධිගමයි විශේෂ අවබෝධඥානෙ ලබන්න අපි කැමති නිබ්බානස්ස සච්චි කිරියාය නිවන් සාක්ෂාත් කරන්න කැමති එහෙනම් අපිට කැමති නම් තියෙන එකම මාර්ගය මොකද්ද සතර සතිපට්ඨානයයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණින් මේක තමයි තියෙන ඉදම වෝච භගවා මේක භාග්‍යතුන් වහන්සේ වදාළසේක අත්තමනාතේ භික්ඛු ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව අහලා බොහොම සන්තෝෂයටපත් වුණා භගවතු භාසිතං අභිනන්දුන්ති භාග්‍යතුන් වහන්සේගේ භාසිතේ බොහොම සතුටින් පිළිගත් අපටත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු පුහුණු කරන්න ලැබිලා අපේ සිහිය පිහිටවන්න ලැබිලා හිතට රැකවරණය ඇති කරගන්න ලැබිලා ඇලීම් ගැටීම් බැහැරකොට කෙලිස්තවන වීරියෙන් සිහිය නුවණින් යුක්තව සතිපට්ඨාන ධර්මයන් අපි සෑම දිනාටම පුරුදු කරගන්නට වාසනාව ලැබේවා දම් සිහිනද සදහම් වැඩසටහන සඳහා ඔබටත් දායකත්වයේ ලබා ගත හැකි විමසීම් 0112 571 471 සහ 0712 32 88 80